අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්තැන්න ශ්‍රී පුණ්‍යෝලිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්කවාලේසු වත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවනේ කාලෝ අයං අදංතා ධම්මස්සවනේ කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කෝනුඛෝ බම්පි හේතුකෝ පච්චයෝ යේන පුබ්බේ අපතරානි චේව සික්ඛාපදාන්‍ය හේසුං බහුතරාච භික්ඛෝ අඤ්ඤාය සම්දින් හිංසු සම්තින් හිංසු කෝපන බම්පේ හේතු කෝපච්චයෝ යේන තවේහි බහුතරානි චේව සික්ඛාපදානි අපතරාච භික්ඛෝ අඤ්ඤාය සම්ත්‍රහං කීති. දහවතුනි අදත් සූදානම් වන්නේ බුදු සසුනේ චිර ජීවනයේ පිලිස හේතු වන්නාවුත් ඊට බාධා පිලිස හේතු වූවුත් කරුණක් පිළිබඳව ත්‍රිපිටකයෙන් සොයා බැලීමයි. බුදුරජාණන් වහන්සේ සුපි ජීවිත කාලය තුළ කළා වූ ධර්මදේශනාවල හැම දෙයක්ම ඇතුළත් කරලා තිබෙනවා. මේ නිසා අපට ඒවා කියවා බැලීමේදී හොයන්න පුළුවන්කමක් තිබෙනවා මොන මොන දේවල් මේ සසන තුළ සිදුවිය හැකිද කියන එක පිළිබඳව. ඒ පිළිබඳව කතා කිරීමේදී බුදුන් වහන්සේ වදාළ ඉගැන්වීමක් පිළිබඳව අපි පළපිරීමක් දෙන්නට ඕන. ඒ තමයි යන්තිබික්කේ රත්තිං තථාගතු අනුත්තරං අභිසම්මා සම්බෝධින් අභිසම්බුද්ධති යන්තිකත්තිං අනුකපිසේසා නිබ්බානදාතිය පරිනිබ්බායති. දැන් ඒකත්නි මන්තරේ භාසති ලපති නිද්දසති. භාසති කියන්නේ වදාරනවාද, ලපති කියන්නේ ප්‍රකාශ කරනවා, නිද්දස කියන්නේ අපිට සාමාන්‍ය නිද්දේශක තමයි කියලා කියන්නේ. සබ්බන්තං තතේව හෝති නෝ අඤ්ඤතා තස්මා තථාගතෝ දීච්චති. මේ අපේ අවධානයට ලක් කරන කරුණක් විසයි මාතක මේ ඉදිරිපත් කළේ. බුදු විතන් සකම් පිරහැර දමන දින දක්වා කාලය තුළ තමක් දේශනා කළාද, ප්‍රකාශ කළාද, නිර්දේශ කළාද, ඒ සියල්ල එසේ සිදුවෙනවා. එනිසයි තථාගත කියන්නේ. එහෙමනම් මේ සිදුවෙන කාරණා තුළට උන්වහන්සේ වදාළ පරිදි කෙනෙක් අප්‍රමාදී වදාගෙන අප්‍රමාද වන්නේ නම් උන්වහන්සේ බලාපොරොත්තු ජීවන් සංසීම සිදිය යුතුයි, සිදිය හැකි. එසේම උන්වහන්සේ කිසියම් ආකාරයක සද්ධර්මය පිළිබඳව අතුරුදහන් වීමක් පිළිබඳ අනතුරු හඟවා තිබේද එයත් සිදිය හැකි. අපි අද මාතෘකාව සංතනිකාය කස්සක සංස්ති කියන සද්ධම්ම සතිරූපක සූත්‍රය. අදාළ සූත්‍රයට පීසනික මත්තින් මේ තරුණ පිළිබඳව ඔබේ අවධානය මා යොමු කරන්නට කැමතියි. නිරන්තරයෙන් පෙරවන් වඳින අපේ බෞද්ධ පින්වතුන් සාක්ෂාතෝ නැමති දාසා භාවිතා කරමින් ධර්ම රත්ති සතු ගුණ හයක් පිළිබඳව දැන හෝ නොදැන උච්චාරණය කරනු ලබනවා. උන්වහන්සේ සත්‍ය අවබෝධයෙන් යම් දහමක් දේශනා කර වදාළාද ඒ ස්වාක්ඛාතයි කියලා කියන්නේ පසු කාලීනව කිසිවකට ඌණ පූර්ණ කිරීමට අවශ්‍ය නැති බව සතර මග සතර ඵලයන්ගෙන් නිර්වාණ සත්‍ය සාක්ෂාත් කිරීමට ධර්මයේ ප්‍රමාණවත් බවත් සම්විච්ඡේද ගුණය කියලා කියන්නේ සජීවී ගුණයක් මෙලොව වශයෙන්ම ඒ ප්‍රතිඵල ලක්ෂිතල ලබන්නට පුළුවන් කියන එකයි සම්විච්ඡේද කියලා කියන්නේ අකාලික කියන එක පිළිබඳවත් තේරුම් ගන්න සමහර විට සමහර අය කාලයකට ආයත් නැති ආදිවාසී වචනක් භාවිත කරන ළමන ඒක මෙහෙම තේරුම් ගන්න කර්ම කුසල හෝ පුණ්‍ය හෝ අපුණ්‍ය කර්ම කළාම ඒවට විපාකේ ඒ මොහොතේම නැලෙන්නට පුළුවන් ජීවිත වෙනත් දිනක මතු ජීවිතවල පිට දම් වේදනේ වපජ්ජ වේදනේ අපරාපරි වේදනේ කියලා මතක් කරගන්න කුසල පුණ්‍ය අපුණ්‍ය කර්මයන් විපාකේ ඒ මොහොතේම නොවේයි පසු කාලීනව කිමවීම සිදු වෙනවා නමුත් මේ ධර්මයේ සරණ ගත්තාම අකාලික කියලා කියන්නේ යම් ධර්මයේ යම් මොහතක සරණ කරගත්තොත් මාර්ගය කොට ගත්තද එතනම ඵලය තියෙන බැවින් කල්ගත වීමක් නැහැ කියන්නේ. අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මතාවයේ තියෙන විශ්වාසයෙන් මෙසේ තබනවා නම් එහෙනම් මේ ධර්මයෙන් ලබාගත යුතු ප්‍රතිඵල ලබා ගන්නට කිසිදු බාධාවක් නැහැ නිර්වෘත් ධර්මයේ භාවිතා කරන්නේ නම් කියන එක අපේ අදහසයි. ආයතන ඔබත් පිට එකඟ වෙනවා ඇති. මෙයක් මතක සබාගෙන මේ ධර්ම දේශනාවේ ඊළඟ කොටසට යන්නමස්සේ තවත් මතක සබාගත යමක් ඔබට ප්‍රකාශ කරන්න මා කැමතියි. මේ ධර්ම දේශනාව පුරාම සාමයේ කියන උදාහරණය කරුණාවෙන් මතක කරලා ගන්න. අපේ මව්පියන් නැත්තම් අපේ ඉන්ගොල් මහත්තුරු කුඹුරු හෝ හේන්ගොල් කරනවා. දුවා රාත්‍රි දෙකේ සමහර විට නමුත් ඔවුන් ඔවුන්ගේ සස්ත නැත්තම් අස්වැන්න මෙලන කාලයට රැකගන්න මෝරණ කාලයට නිරන්තරයෙන්ම ඔය කුඹුරේ හෝ හේනේ රැකීමට අවස්ථාවක් නැහැ. තවත් කාර්යයන් කටයුතු කිරීමක් ඒ සඳහා ඔවුන් යොදා ගන්න උපක්‍රමය තමයි ඉබන් ඉරාම පාවිච්චි කරපු ඇඳුම් ටිකක් භාවිතා කරලා අඹයෙක් හදලා යන එක. දැන් මේ කොයි මහත්මයාට තමයි පුද්ගලයක් කියලා කියන්නේ ඒහා සමාන රුවක් හැදීමට තමයි ප්‍රතිරූපය කියලා කියන්නේ. අද ඔය හදලා තියෙන අක්‍රමවත් අඹයින් ගැනනේ මා කතා කරන්නේ. සැබෑවටම ස්කුණක් එහෙම දාලා මිනිස් ස්වරූපයක්ම ගන්න ආකාරයෙන් සංවේග හැදුවොත් සකල යන්ත නැත්නම් පක්ෂීන්ට මේ මිනිසායේ මේ සමයය කියලා හඳුනා ගන්න බැරි දැවි ඔවුන් මේ සමය දෙකලත් බය වෙනවා. නමුත් සමය යන මිනිසා නොවන බව ඒ නිශ්චල දෙයක් බව මිනිසා කරන කර්තව්‍යයන් සමයට කිරීමට බැරි බවත් තේරුම් ගන්න. කුඹුරේ ආන පෝර්ගානික වපරණසාදී කාරණා කටයුතු සම්පූර්ණ කරන්න බෑ. නමුත් මිනිසට ඒ සියල්ල කරන්න පුළුවන්. එතකොට මිනිසට කරන්න පුළුවන් දේවල් මිනිස් ප්‍රතිරූපයට කරන්න බැරි බව ඔබ වටහා ගන්න. නමුත් මේ ප්‍රතිරූපිත රැවටෙන්නේ මිනිසුන් හෝ ඥානවන්තය නොවේ. දුක දැල්මෙන් රැවටෙන පක්ෂීන් හෝ සිව්පාවන්නන් සතුන් ඔවුන් රැවැත්වීමට තමයි ඒ පමය ඇදලා තිබෙන්නේ. පමේ වචනින් ආපහු ගන්නෙ මොකක්ද? මිනිස් රූපය සහ මිනිස් ප්‍රතිරූපය අතර වෙනස. මිනිසාට හොයාගත හැකි වුවත් පක්ෂීන් හොයාගත නොහැකි බැවින් ඔවුන් මුලා වෙනවා. මේ පිළිබඳව අපි අද කතා කරන්නේ එකයි මේ උදාහරණ මම මතක් කුනේ. දිනක් බුදුරජාණන් වහන්සේ සහ හමුවට පැමිණි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මායර ඉහතින් සඳහන් කළ පාඨය ඉදිරිපත් කරනවා. කෝලකෝ බන්තේ හේතුකෝ පච්චයෝ කියන. තවත් කතාවක් තියෙනවා පැහැදිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් කුමක්ද හේතුව? අත්තර අනිසික්ඛාපදං. සික්ඛාපද අල්ප වශයෙන් පනවා තියෙන කාලේ බහුතරානි. වික්ෂුන් වහන්සේලා බහුතරයක් අඤ්ඤාය සම්පතිංසු. මේ අඤ්ඤාය කියන වචනේ මෙතනම තේරුම් අරගෙන යමු අපි ඉස්සරහට. ඔබ මේ වචන හතරකට අවධානය යොමු කරන්න. සංඥා විඤ්ඤා සංඥා අඤ්ඤා. කොන්නඤ්ඤ සෞසාත ධම්මස 15 වෙනින් පසු අඤ්ඤා කොන්නඤ්ඤ කියන වචනේ භාවිතාව නිතන තමයි මේ අඤ්ඤා තියෙන්නේ. සංඥා බොහොම පුංචි දෙයක්. හඳුනනවා පමණයි. විඥානය විශේෂයෙන් තමන් හිතන පතන ආකාරයට නිරීක්ෂණය කරන ආකාරයට දැනගන්නවා. නමුත් සංඥාවත හෝ විඥානයට සැබෑව දැනගත නොහැකි බව සඳහන් වෙනවා. ප්‍රඥා සංඥා ඊළඟ වචනේ. සංඥා යථා ස්වභාවයෙන් දැන ගැනීම. මොනවාක් දවසක පැහැදිලි කළ යුතු දේවල් බැවින් ඊට වඩා විස්තර මෙතන දන්නේ නැහැ. බුදුසමයේ ගැඹුරු තේරුම් ගැනීම සඳහා සංඥා හෝ විඥානයේ ප්‍රමාණවත් නැහැ. ප්‍රඥා අවශ්‍යයි. සංඥාවන් කස්ස අයං ධම්මෝ අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ දහම කියලා කතා කරන ගැඹුරු කොටස ප්‍රඥාවන්තයින් තේ කියන කිසිම කියනවා. ඒ නිසා අපි මේ ධර්ම දේශනා මගින් ඔබගේ පැනස නැත්නම් ප්‍රඥාවට විවර කරන්නට කල්පනා කරනවා. මෙන්න මේ ප්‍රඥාවස පහළ වුණහම තමයි මේ අඤ්ඤා කියන පැත්තට පත් වෙන්න පුළුවන්. මෙතන අඤ්ඤා කියන පොත හම් කරන්නේ සහතන් වහන්සේලා කියනයි කියන්නේ. අඤ්ඤා කියන එකේ තවත් අර්ථයක් තියෙන අන්නේ කියන එක. ඔව් ඒ වචනේ ඇත්තක් තියෙනවා. දැන් මේ මිනිස් සමාජයේ ජීවත් වෙන සමහර සෑම දිනම පහේ ගත්තල සුද්ධලයි. ඒවත් පුතන් ජනයි. පුතන් ජනයිගේ ස්වභාවයේ නොවේනේ අන්‍යා කියන පැත්තටපත් වුණාම ඇඳීමෙන් කැමෙන්දීමෙන් ඒ ආකාර වුණාට ඇතුළතින් ලෝකේ දකින්න වෙනස් පිළියම්. අනේක තමයි තන අන්‍යා කියලා. අපට නොපෙනෙන ආකාරයෙන් ලෝකයේ තෙලෙනවා. ලෝකයේ සමග කිසිවකත් අටලෝ දහමට අයිති කිසිදු කාරණයක් සමග ඇලෙන්න දෙකෙන්ද කාරණයක් නැහැ. ඒ නිසා නිවිලස්සන සිලා ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා අපටත් මේ සංඥා ඉක්මවගොස් විඥාන ඉක්මවගොස් ප්‍රඥාව උදව් කරගෙන අඥා කියන තත්ත්වේ කරා යාමට සුදුසුකම් තියෙනවද නැද්ද කියන එක පිළිබඳව අපි මේ ධර්ම දේශනාව අදදී කතා කරන්න බලමු. දැන් මෙතන මහා සාස්ත්‍රික මහරහතන් වහන්සේගේ ප්‍රශ්න කිරීම ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මොන දේ කරම් ශික්ෂාපද පනවා තිබුණේ නැහැ. නමුත් බොහෝ පිරිසක් මේ බුදුදහම තේරුම් අරගෙන මේ සම්සම සත්‍ය ලබා ගත්තා. සෝමනන්තේ හේතුපොපච්චෝ නැවත ප්‍රශ්න කරන බුදුරජාණන් වහන්සේගෙන් සාමී පස්සේ කාලේ ශික්ෂාපද බොහොම වැඩියෙන් තනියුවා. එතනට නිවන් අවබෝධ කරගන්න පිළිසාදු වෙනවා. ඊට හේතුව කුමක්ද? මෙතන මම මේ ශික්ෂාපද පැනගීම සහ අල්ප ශික්ෂාපද කියන කාරණේදී තවත් යමක් කරෙහි ඔබේ අවධානය යොමු කරන්න කැමති. බුදුන් වහන්සේ ස්වකීය අවබෝධය තුළ ඇති කරගත්තා වූ ශ්‍රාවක පිරිස විසෙහි මුල් අවුරුදු 22ක් යන කාලයක් තුළ කිසිදු ආකාරයක ශික්ෂාපදයක් නොතන වූ බව ආනාදේශනා කියන කතාව. සද්ධාවෙන් සසුන්ගත වූ හෝ උපාසිකා භාවය ලැබූ අය ධර්මයේම මූලික කොටගෙන සංවරෝ භාවය කියන්නේ. මායකට කියන්නේ ධර්මයේ කියලා. පසුකාලීනව ධර්මයේ අතුරුදහන් වීම සහ මනුෂ්‍යන්ගේ පරිහානිය මුල් කොටගෙන ශික්ෂාපද බහුල වෙන්නට බහුල අනවන්නට සිදු වූ බව සහ ඒ නිසාම අර අඤ්ඤා කියන සත්‍යයට පත් වෙන අය අඳුරු බෞද්ධ ඥාන මහන්සි පැහැදිලි කරලා දානවා. ඒ හේතන් කස්සප හෝති සත්‍යසු භායමානේසු භායමානේසු පිළිගෙනවා කියන එක. සබ්බම්මේ අන්තරදාය මානේ බහුතරානි කියෝ සික්ඛාපදානි හොන්ති. අපතරජ වික්ඛු අඤ්ඤාය සම්තහං. මෙතන හොඳින් හිතන්න. වර්තමානයේ සමාජයත් හොඳින් හිතන්න ඕන මේක. ශික්ෂා පදයන් පුද්ගලයින් වශයෙන් දක්කල පුහුදුන් භාවය තුළ ඉඳගෙන ඇති කරගත හැකි කායික වාචික මානසික සංවරයක් සහිතයක් දේවල්. ඒ ශික්ෂා පද වලින් පුද්ගලයෙක් අන්නයට පේන ආකාරයට බාහිරින් සංවර වෙනවා විනා ඔහුට ධර්මීය වැටහීමක් නම් ඔහු අධ්‍යාත්මිකව සංවරයට පිවිස නැහැ. ධර්ම විනය කියන වචනකට ඒකට සම්බන්ධ කරලා තියෙන්නේ ඇයි කියලා කල්පනා කළොත් ධර්මීය මූලික කොටගත් වෙනයි ධර්ම විනය. වර්තමාන සමාජයේ පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා ශික්ෂාපද පවතී. මේ ශික්ෂාපද මතින් අප ඉන්න ස්ථාවරයන්නේ අප සංවරව පිටින්ටත් අවස්ථයි. නමුත් අවුරුදු සියක්මනේ දහහක්මනේ බහුදහසක් හරි ධර්මයේ තියෙන දේ වටහා නොගෙන මේ සංවරය තුළ පිළිපියහම මේ සංවරයට අදාළ ආයවර්ණ සැපවල ආදී ප්‍රති විපාක විනා ධර්මයෙන් ලබන්ත වන පිළිසරණ ධර්මයෙන් ලබන්ත වන සැනසීම හිමි නොවන බව තීක්ෂණ කල්පනාවකින් පසුව තේරුම් ගන්න. එහෙමනම් මෙතනදී මේ ශික්ෂාපද අඩුවැඩිය පිළිබඳව කතා කිරීම එහා අපි යන්න තියෙනවා. එයි මගේ අද බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සද්ධර්ම ප්‍රතිරූපක අන්න ඒකයි මම අර ඔබට මිනිසා සහ පඹයා කියන වචන විදිහට සද්ධර්මයේ සහ සද්ධර්මයේ ලෙසින් පවතින වෙනත් දේවල් වලට සද්ධර්ම ප්‍රතිරූපක කියලා කියනවා. සතලයන්ට නැත්නම් පක්ෂීන්ට හඳුනා ගන්නට බැහැරුව වාගේ මොනස නැතුවම මේ දෙකේ වෙනස හොයා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද මිනිසාට අන්දවා තිබූ දේවල්මයි සමයාටත් අන්දවල තිබින්නේ. බුදුන් වහන්සේ නිර්වාණ සුවය පිණිස දේශනා කළා වූ භාවිතා කළා වූ වචනමයි සද්ධර්ම ප්‍රතිරූප වශයෙන් භාවිතාවෙන් ලබන්නේ. එනිසා ධර්මයේ වටහා ගන්නතුරු මේකේ වෙනස මේ දෙකේ වෙනස හොයා ගන්නට පුළුවන්කමක්. මේ පිළිබඳව මාමත් මතක් කළා වූ ඔය මිනිසා සහ ප්‍රතිරූපය අතර තරතරේ වගේ ලක්ෂණ උපමාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. අපි ඉතින් මෙහාට යමු මේක හොයා ගන්න. හරි ලක්ෂණ උපමාවක්. කාශ්‍යපෙනි රත්තරන් වගේ දෙයක් වෙළඳපොළට එන්නේ නැති තාක්කල් වෙළඳපොළෙන් රත්තරන් අතුරුදහන් වන්නේ නැහැ. නැත්තාව කස්සක සද්ධම්මස්ස අන්තර්ධානං හෝති යාවන සද්ධම්ම ප්‍රතිරූපකං ලෝකෙ පටි. යම් එකක සද්ධර්මී වගේ දෙයක් වෙළඳෙන්න රත්තරන් වගේ දෙයක් වෙළඳ පොළට આવොත් භාවිතයේ පහසු සඳහා පත්‍රයන් අතුරුදහන් වීම සිදු වෙනවා. වර්තමාන සමාජයේ පවා මේක තේරුම් ගන්න පිළිගන්න පුළුවන් ලකින්න පුළුවන් දෙයක්. සත්‍යයන් යන මේ සමාජයේ ටිකක් ගණන මිල වැඩි දෙයක්. මේ නිසා ඒ භාවිතය අපහසුයි. සොර සත්‍යයන්ගෙන් හානි වෙන සුළුයි. මේ නිසා ඒ ආරක්ෂක ස්ථානයේ ඒ වගේම ආරක්ෂක ස්ථානයන් මේ තබායි වලු දේවල් භාවිතා කරන අය කෘතිම සත්‍යයන් තමන්ගේ පරම්පරාවන් වශයෙන් භාවිතා කරන ලබනවා. එල රන්මාලයේ හැදෙන්න කෘතිම දේවල් නිෂ්පාදනය කරනවා. ඒ වර්ණීම නිෂ්පාදනය කරනවා. නමුත් වටිනාකමින් නම් ඉතා අඩුයි. 153 රන්මාලයක් ඒක 15000ක්වත් තියන්නේ එක්ක 1500ක් ගන්න පුළුවන්. නමුත් රන්කරුවෙකුට හෝ අයිතිකරුට හැරෙන විට මේ සැබෑ මාළේද කුතුම් මාළේද කියන එක හඳුනා ගන්න බැහැ. දෙකේම පිට දැක්ම වෙනසක් නැහැ. නමුත් ව්‍යාජ රන් මාළේ උණුකලොත් ඒක රන් නැහැ. වටිනාකමක් නැතුව යනවා. රන් මාළේ උණුකලොත් මාළේ නැති වුණාට රන් වටිනාකම හිමම පවතිනවා. බුදුජානන් වහන්සේගේ කරුණ පැහැදිලි කිරීමට භාග්‍යවතුන් වහන්සේ පවතින්නේ බුරු රත්තරන් සහ සැබෑ රත්තරන්. ඒ පාඩියත් මා ඉදිරිපත් කරන්නේ. යතෝතිකෝ කස්සත සද්දම්ම ප්‍රතිරූපකම් ලෝකේ උප්පද්දති. අසද්දම්මස්ස අත සද්දම්මස්ස අන්තර්දානං. රත්‍රාණ උදාහරණින් පැහැදිලි කරලා දානවා. උන්වහන්සේ. කාශ්‍යපේ සැබෑ රත්‍රාණ අතුරුදහන් වීමට හේතු වී ව්‍යාජ රත්‍රාණ විලංගුවට පැමිණීම. මිනිසා අතර භාවිතයට, දේශකයන් අතර භාවිතයට, සමාජ භාවිතයට, සද්ධර්මීය වැනි දෙයක් පැමිණියොත් සද්ධර්මයේ අන්තර්ධාන වෙනවා කියලා පැහැදිලි කරලා තියෙනවා නේද? මේ ධර්ම දේශනාව අනුසවණය කරන ඉස්සරහා මාතාවක් නැත්නම් උපාසිකාවක් නැත්නම් මහත්මියක් දුරකථනයෙන් අප සංගම කරමින් බොහෝ කලක් ධර්මය පිළිබඳ හෝ කියවු කෙනෙක් වශයෙන් ධර්මයේ පිළිබඳ අත්ල විශ්වාසය පළ කරා. මෙතරම් නිරෝ ධර්මයක් දේශනා කොට සිටියේදී ඒ සඳහා පැවිදිව සසුන්ගත වන අනගත වෙන අපි වශයෙන් මේ කිසියකට ඇයි මේ ධර්මයේ ප්‍රතිඵල නොලැබෙන්නට හේතුව කියලා එයා කල්පනා කරමින් සිටියයි. તો සාක්ෂාත නම් ධර්මය ප්‍රතිඵල ලැබෙන්නේ. ධර්මයේ සාක්ෂාත අනිවාර්යෙන්. නමුත් අපට තියෙන ගැටලුව අපට මේ දකින්ත අහන්ත ලැබෙන සාක්ෂාත වූ ධර්මයේද නැත්නම් සද්ධර්මයේ මුහුණුවරින් පවතින සද්ධර්ම ප්‍රතිරූපයන්ද? මිනිසාද ලකින්ට ලැබෙන්නේ පඳයාද? සකලයන් තුළ පක්ෂීන්ට හඳුනාගත නොහැකි වාසේ පුහුදුන් කියන මත්තමේ ඉන්න ඕනේ හැම කෙනෙකුට මේ සද්ධර්මය සහ සද්ධර්ම ප්‍රතිරූපක කියන දෙක හඳුනා ගැනීම අපහසුයි. බුදුන් වහන්සේ සද්ධර්මය පිළිබඳව දේශනා කරද්දී තථාගත ප්‍රේදිතස්ස ධම්ම විනේ විවතෝ විරෝචති නොපටිච්ඡන්නෝ කියන දේශනාවත් කරලා තිබෙනවා. ප්‍රේදිතස්ස කියන්නේ උන්වහන්සේ මනාව අවබෝධ කළ කෙනෙක්. එතකොට මේ ධර්ම විනේ කියන කොටස විවතෝ විවෘතෝ වේ. බබලයි. වැසුනේන බබලයි නොපටිච්ඡන්නෝ. එනිසා සත්‍යසයන දුර්සමින් සැමසුම සොයාන අපේ ශ්‍රාවක භවතුන් ඒ අවධානයට යොමු යුතු කරුණක් තමයි අපට මේ අසන්ත දකින්ට ලැබෙන්නේ සද්ධර්මයේමද සද්ධර්ම ප්‍රතිරූපකය කියන මේ කාරණය කෙරෙහි අවධානය යොමු කරමු. බොහෝ අපට දකින්ට අසන්ත ලැබෙන දේශනා ආදී වදීවල් වලදී කිසි විටකක් එබඳු අදහසක් සමාජයට ඉදිරිපත් වන්නේ නැහැ. ධර්මයේ හරි අපට බෑ කියන අර්ථය තමයි බොහෝ විට කියෙන්නේ. සැතමුන් අපින් ප්‍රශ්න කරන්න ලබනවා. මේක මේ විවරින්නම් කරන්න පුළුවන් දෙයක්ද? ඔවුන් කොහෙද ඉන්නේ කියලා මට හිතෙනවා. ඒ කොතරයිතුමා සත්‍ය හිතිය සම්පත කියලා නේ. රජ ඇඳුම් පිටින් ඇතු පිටදි රහත් තමයි කියලා කියනවා. පිටා කාලනි මාතාවන් මාර්ගඵල ආවිත්‍ය තුළ තමයි විසි දරු මාතාවක් බවට පත් වෙනයි කියලා කියනවා. එහෙම හිතන්න. මේකම වනාන්තරගත වී සමාජයෙන් වෙන් වී කළ යුතු දෙයක් වශයෙන් තියෙන ආකල්පයෙන් ඉවත් වෙන්නේ. ඒක ළඟ ආරණ්‍ය සූත්‍රයම දේශනා කරමින් ඉදිරි දවස්වලදී කරුණු පැහැදිලි කරන්නම් මම. මේ දහම තමන්ට පවතින සමාජගත ගැටලු විසඳා ගැනීම සඳහායි. සමාජගත දුකක් පවතිනවා, ගැටලු පවතිනවා. ඒක ඔබ විසඳුම් සොයනවා. අධ්‍යාපනයෙන්, මිල මුදල් වලින්, වෛද්‍ය පහසුකම් වලින් සහ නීති උපදෙස් සහ තවත් මෙතුන් දේවල්. මේ එකකින්වත් ලබාගත නොහැකි තවත් කොටසක් පවතිනවා. ජීවිතේ ජීවත් වෙනකොට තිබෙන ගැටලුවක්. මෙන්න මේ ගැටලුව විසඳා ගැනීම සඳහා ධර්මය අවශ්‍යයි. එහෙනම් ධර්මය අවශ්‍ය මේ ගැටලුව තියෙන අයට. ධර්මය අවශ්‍ය මේ ප්‍රශ්න තියෙන අයට. ධර්මය අවශ්‍ය මේ දුක් වැඩි අයට ඒ දුකින් මිදීම සඳහා. මේක තේරුම් ගන්න. බොහෝ දෙනා මේක තේරුම් ගන්නේ නැහැ. ඔවුන් ගැටලු ප්‍රශ්න ඉවර කරලා ධර්මය හොයන්න යන කල්පනා කරනවා. විසිතකත් ධර්මයෙන් විසඳාගත යුතු ගැටලු ධර්මයෙන් නැතුව විසඳෙන්නේ නැහැ. මේ නිසා අර ගබිය අර ධනාත්මක නොවන චින්තනයක් නැත්නම් අසුභවාදී චින්තනයක් වලින් බැහැර වෙන්න අවශ්‍යයි මේ සමාජය. අපට බැහැ කියන වචනේ ඇත්තකින් කියන්නේ වනාන්තරගත වූවන් සඳහා පමණයි කියන වචනේ පැත්තකින් කියන්නේ. බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවනස්ථානං කියලා දේශනා කරන්නේ නැහැ. පැවිද්දන් සඳහා නම්. එනම් පැවිද්දන් සඳහා පමණයි කියලා තියෙන්නේ. සම්බිස්ථාන හිතාය කියලා. පැවිද්දන්ගේ හිතසෝතනිස. නෑ. බොහෝ ජනයාට හිතසෝතනිස. මෙන්න මේක තේරුම් ගන්න. ඔබ කිසියම් වැරදි දැක්මකින් යුක්තව මේ ජීවන ගමනේ විසඳුම් හොයනවා ගැටලුවලට. දැක්ම වැරදි. දැක්ම නිවැරදි කරගන්න. එතකොට අර ගැටලුවට විසඳුම හම් වෙනවා ධර්මයේ තුලින්. ඒ නිසා බුදු සමය anu ජීවිතයට එකතු කරගත යුතු ජීවමාන ස්වභාවිත කළ යුතු දෙයක්. අතිශය ප්‍රායෝගික දෙයක් කියන එක තේරුම් ගන්න ඕන නේද? මේක තේරුම් ගන්න අවශ්‍ය කරුණු ටික අපි ඉස්සරහට යමි. මේ ධර්ම දේශනාව ඉදිරියට යමි. පැහැදිලි කරගනිමු. හොඳ උදාහරණයක් විදිහට ගන්න මම හිතුවා ගන්නවා. මහා කාශ්‍යප හිමියන්. මොකෝ කස්සප පතවි ධාතු සද්දම්මං සද්දම්මං අන්තර්ධාතේති. නා ආපෝ ධාතු සද්දම්මං අන්තර්ධාතේති. නා තේජෝ ධාතු සද්දම්මං අන්තර්ධාතේති. නා වායෝ ධාතු සද්දම්මං අන්තර්ධාතේති. එනි මේක හොඳින් ඔබේ අවධානය යොමු කරන්න. අපි දන්නවා විද්‍යානුකූල මූලධර්ම 10ක් හෝ 15ක් තියෙනවා. නූතන විද්‍යාන පොදු මහන්සිය යන්නීම තුළ ශරීරයේ හෝ සත්‍යය පිළිබඳව කතා කිරීමේදී කෙස්ලොම් නියදත් දසල් ආදී වශයෙන් සම්මුතියෙන් මොන වචන කතා කළ ගැඹුරට යන විට ධාතු දෙකක් මූල සත්‍යයන් හතරක් ගැන කතා කරනවා. සත්‍යවි ආපෝ තේජෝ වායු ධාතු දෙක කියන්නේ මූල සත්‍යයන් හොයන්න බැහැ. නමුත් ඒ ස්වභාව හතරෙන් තමයි මේ සියල්ල ඇතිවන්නේ. සද්ධර්මයේ අතුරුදහන් කිරීමේ චෝදනාව පඨවි ආපෝ තේජෝ වායු හතරට වුණහන්සේ යොමු කරන්නේ. සද්ධර්මයේ අතුරුදහන් කිරීමේ දෝෂය පඨවි ආපෝ තේජෝ වායු හතරට පටවන්නේ නැහැ. එහෙනම් කොහොමද ඒක වෙන්නේ? දැනටත් එහෙම වෙලාද ආපෝකට බබලවා ගන්න පුළුවනිද? මේ කාරණා අපි හොයන්න ඕන. කාටද බුදුරජාණන් වහන්සේ මෙතන චෝදනාවක් නෙවෙයි. නමුත් සිදුවෙන ආකාරය පැහැදිලි කරමින් අවධානය යොමු කරලා තියෙන්නේ කාටද? අතකෝ ඉදේවති උපජ්ජති මෝග පුරිසා. යේ ඉමං සබ්බම්මං අන්තරදාපි. ආකාශයේ ඉදේව මෙහිම මේ බුදු සසුන තුලම මෝග පුරුෂයන් උපදිනවා. බුදුමහන්සේගේ වචනවල මේ මෝග පුරුෂ කියන වචنين එහාට පහක් වචන දොස්තරු ඉන්න හැවෝදෑම කෙනෙකුට මෝග පුරුෂයා තමයි කියලා තියෙන්නේ. මෝඩ මිනිස්සු අනුනාය මේ සසුන තුලම ඇති වෙනවායි කියලා අදහනවා. ඔවුන් මේ සද්ධර්ම අතුරුදහන් කරනවායි කියලා කියනවා. මේ ප්‍රකාශය මා කරන්නේ කිසියෙක්ගේ අමනාපයෙන් හෝ කිසියෙකුට දුෂ්කරයෙන් අදහසින් නොවේ. මේ සසුනේ ආගමන අවුරුදු 1600ක්. ඒ කාලය තුළ වනපොත් එවත් කටපාඩමින් මේ ධර්මයේ රැගෙන අප යුගයන් පැවතුනා. ඉන්දියාවෙන් ලංකාවට, ලංකාවෙන් බොහෝ කලක්. ආලෝකලින උදව් කරගෙන ධර්මයේ ග්‍රන්ථ ආරෝඪ කිරීමෙන් පසු මේ වනපොත් ක්‍රමයේ වෙනුවට පුස්තක නැත්නම් පොත් ක්‍රමය භාවිත කරන්නේ. මෙතනත් ඔබේ අවධානය යොමු කරනවා යම් දෙයක්. මේ ගුරු පරපුරෙන් පැවතගෙන දේවල් ශිෂ්‍ය පරපුරට ලබා දීමේදී වචන හා කටපාඩම පමණක් නොවේ ලබා දී තිබෙන්නේ. ගුරුවරයාට දැක්ම අවබෝධයි. එහෙත් මේ භානක පරම්පරාවල වගකීමෙන් නිදහස් වීමත් සමග ග්‍රන්ථාරූඪ කිරීම තුළ ඊළඟට යමෙක් යමක් හොයාගන්න තෙදී බලන්නේ මේ ග්‍රන්ථයන් කෙරෙහි. දැන් ග්‍රන්ථයන් තුළ වචන හැරුණාම ගුරුවරයා තුළ තියෙන අවබෝධය තිබෙනවාද? ඔහුගේ දැක්ම අනුව මේ ග්‍රන්ථවල සඳහන් වචන ප්‍රකාරක විග්‍රහයන් සපයන්නට බැරිද? පසුගිය ධර්ම දේශනාව කරමින් මම ඇඟිලි තුනක් උදව් කරගෙන දෙආකාරයක පිළිම ගැන පැහැදිලි කළා. දාර්ශනික ඇඟිලි තුන තුළ බුද්ධ ධම්ම සංඝ සහ ත්‍රිවිධ රත්නයේ ප්‍රතිබව අඩුවක් ඇති තුද්ගලයා මේ ඇඟිලි තුන තුළ තමන් සතු අඩුව දුක බවක් පැහැදිලි කළා මතක් කරගන්නේ. එතකොට මේ ඇඟිලි තුල බුදු ධම්ම හෝ සංඝ රත්නයන් තිබුණේද? ඇඟිලි තුල එක අත දැස හෝ ඇස් තුන කියන එක තිබුණේද? ඒ උදව් කරගෙන මේ අදහස් දෙක පහළ වුණේ දකින්නාගේ දෘෂ්ටියෙන් තමයි. එනිසා යම් යම් යුගයන් තිබී මේ රටේ රාජ්‍ය අනුග්‍රහය නොලැබීම තුළ පිරිණි මහා සංඝ රත්නයක වනාන්තරගත වීම සිදු වුණා. විදේශගත වීම සිදු වුණා. ඇතැම් විට ආහාර හිඟයන්ට මුහුණ දෙන්න සිදු වුණා. මෙයන් සමයන් තිබී ගංගාවල වලවල් කපාගෙන මුසු වැඩි නිසා ඒවට බැහැලා ඉන්න සිදු වුණා. ඇතැම් එබඳු දේවල් කටපාඩම් කරන හිටියා අපවත් කියලා උපසම්පදාව පවා තුරන් වීගේ යුග මේ රටේ තිබුණා. ඒ සියලු බාධක මැද්දෙන් තමයි මේ ධර්ම විනය සම්ප්‍රේතකේ ගන්තරෝධ ප්‍රතිපදිතේ අප ජීවත් වෙන මේ යුගය දක්වා ගෙන ඉති තිබෙන්නේ. තේරුම් ගන්න. පොත ඇතිවෙන්න පෙර නම් පොත අවශ්‍ය නැහැ කියලා කියන්න පුළුවන් ගුරුවරයෙකුෙන් ගන්න පුළුවන් කමක් තිබෙනවා. අපි අද මේ සියලු ගුරුහරුකම් ගන්න මේ ධර්ම විනය නම් වූ ග්‍රන්ථ සමූහයේ පිළිගැන්වීම නිසා නේද? පොත අවශ්‍ය නැහැ කියන්නේ හෝ පොත් බොරු කියන්නේ හෝ අපි ඉක්මන් නියුතු නැහැ. පොතේ අදටත් පවතිනවා. දකින්නාගේ දැක්ම තුළ තමයි ඒක මම ගියාමකට ලක් වෙන්නේ කියන එක ඇඟිලි තුනේ උදාහරණයක් සිදු වෙනවා. පොත් ගැන කතා කරනකොට මා සිතා බක්තියෙන් ගෞරවයෙන් යමක් කියන්න කැමති. අපේ වාසනාවකට ශ්‍රී ලංකාව තුළ පවතිනවා ධර්ම විනය නැත්නම් පිටකේ. තවත් වාසනාවකට ඒවා බුදුජාණන් පිටක ග්‍රන්ථමාලා වශයෙන් සිංහල සහ පාලි දෙකෙන් යුක්ත මුද්දන්ලා පවතිනවා. මේ අපේ භාග්‍යයක් ඇත්තටම. ඉදිරියට කොපමණ කලක් හෝ මාතල්පනා කරනවා මේ පාලි සහ සිංහල දෙකම තිබියදී කිය. ධර්මය අනුව පාලික සිංහල නෙවෙයි. ඒක භාෂාවකට අයිති දෙයක් නෙවෙයි, වඩා ගැඹුරු දෙයක්. නමුත් ඒ තේරුම් ගත හැකි සමාදන්නා වඩාත් තමාට තේරුම් ගැනීමට පහසු භාෂාවෙන්. ඒගොල්ල තත්ත්වයක් තුළ ආර්ය භාවයට නොපැමිණි කොතරම් මුතුන්වත් පුදුන් බව තුළ ඉන්නා වූ අය. මෙතෙක් කියන මූ ශාස්ත්‍රීය දන්ත සංස්කරණය කලන්ද නොනෑ ආයිතුයි. ඒවා තිබුණ විදිහට තිබුණා වගේ. ඒකේ සංස්කරණය කිරීම තුළ ඇත්තටම සද්ධර්මයේ අතුරුදහන් වීම සිදු වෙනවා. අප කල යුතුයි. බුදුන් වහන්සේ වදාළා පිළි. බුදුන් වහන්සේ යෝගියදී උන්වහන්සේ කුමක් දැකලා තිබෙන්නේ? ශ්‍රාවකයෝ මොකද දැක්කේ? පරත උද්ඝෝෂේ අන්නයක සවන් දීම කරලා තිබෙනවා. අපිට යම් නෝනක් තියෙනවා නම් අපි පිටිපිටේ පරිපරණය කරන්න. තේරුම් ගන්න. තේරුම් අරගෙන අපෝම ජීවත් කරන අපේ බෞද්ධ පින්තුන්ගේ අප සඳහා ඒව අපට තේරෙන භාෂාවෙන් පැහැදිලි කරමු. ධර්ම දේශනා ශ්‍රේණිය අනුවයි. ඒත් මේ රට පුළුසෑ බැලීමේදී බොහෝ විට අපේ බෞද්ධ පින්තුන්ටත් තෝරනවා තියෙන්නේ ධර්මයේ තේරුම් ගැනීම සඳහා ධර්මදේශනා කරවා ගැනීමට වඩා තින්දීම සඳහා ධර්ම දේශනා කරවා ගැනීම. මාදුතුළු පෙළගෙන ආකාරයේ, ඉල්ලින්න තියෙන ආකාරය තුළ අපිට තේරෙන බොහෝ දෙනාට තින් දෙන්න බං කියන්නේ. මෙතනත් අපිට බලන්න ලොකු පිටක සූත්‍ර දේශනාවල එකකවත් බුදුරජාණන් වහන්සේ සුඛී ධර්ම දේශනාවල අවසානයේදී මේ කියන මේ ධර්ම දේශනා මේ පින්න මේ දෙන අපින්ට අනුමෝදන් වේවායි කියලා පින්න අනුමෝදන් කරපු දණක් තියනවාද කියලා. බුදුන් වහන්සේගේ ධර්ම දේශනා යනු තමා ඉදිරිපිට පිටනාට කර්ම පැහැදිලි කිරීම සඳහා කළ දේවල්. ඉන්සයිට් මාතක රූපලිස් වල පවතින පින් දෙන්න ඕන නම් දානයේදී පරිස්කාර පූජාකට පින් දෙන්න. මේ බුදුරජාණන් වහන්සේ සත්‍යයේ ජීවන කාලයේ තුර නොකල දේවල් අපි අලුතෙන් ඉකතු කරන්ට යාම තුළ නොදැනම සද්ධර්මයේ සිත්කදින්න අතුරුදහන් වෙන්නට බැරි කමක් නැහැ. ඒ නිසා මේ අතුරුදහන් කලේ කවුද කියන එක පිළිබඳව අපට වැදගත් නැහැ. එහෙම චෝදනාවක් එල්ල කරන්න අවශ්‍යකමකුත් නැහැ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා අනුන අයගේ පරිහරණයට පත්වීම තුළ මේ සද්ධර්මයේ අතුරුදහන් වීමට ඉඩ දෙනවායි කියලා. අන්න අපි ඒ අවධානයේ ලක් කරගෙන තමයි මේ ධර්මයේ අන්තයන්ට උන බුදුන් වහන්සේ වදාළ ධර්මය නිරවුල් නිර්මලයි. නමුත් ඒ නිරවුල් දේමද ඒ නිර්මල දේමද උන්වහන්සේ වදාළ අර්ථමද අපට ලැබෙන්නේ කියන එක පිළිබඳව අපි අවධානයට ලක්ෂණය නෝ බුදුන් වහන්සේ වදාරනවා කවදාවත් නැව කියන එකේදී බර අයින් කිරීමෙන් ගිලෙන්නේ නැහැ. අනේ වගේ සද්ධර්මයේ කියන එකත් භාවිතා කිරීම තුළ ගිලෙන්නේ නැහැ, භාවිතා නොකිරීම තුළින් ගිලෙන්නේ. මෙතන වචනයක් තියෙන ලස්සන සද්ධර්මය සත් කියන වචනේ සත්‍යම නෙමෙයි හතක් කියන්නේ. සත් සත්පුරුෂය. ධාත. නිර්වෝල්. නිර්වාණ ගාමී. ඓරාණික. ඒකයි සත් කියන වචනට අර්ථය ගන්න තියෙන්නේ. අපට ඇහෙන්නේ සද්ධර්මයේ මොද? සද්ධර්ම ප්‍රතිරූපක තිබිය හැකිද? මේ ඔබේ සහපේ අවධානයට යොමු යුතු කරුණක් වශයෙන් මා මතක් කරන්න කැමතියි. ඉදිමා ඔබට මතක් කරන්න කැමතියි. මෙන්න මේ වගේ කාරණයක්. නාහං වික්‍රේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන ඒවං සද්ධම්මස්ස සම්මෝසාය අන්තර්දානාය සංවත්ති. සද්ධර්මයේහි පෙරහීම සහ අතුරුදහන් වීම පිණිස පවතින කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රමාදේ. දැන් ඉතින් මේ ප්‍රමාදේ කියන වචනය ලෙහන් නැතුව අපට ප්‍රමාදය තේරුම් ගන්න බැහැ. ප්‍රමාදය සිංහලට ඔබට පැමිණී පාලියේ පවතින අප්‍රමාදෝ ප්‍රමාදෝ කියන වචන උදව් කරගෙන ඔබට පැමිණි අර්ථය වෙලාව පසුකට පැමිණීම. පාසලට හෝ කාර්යාලයට හෝ බස් නැවතුමකට ප්‍රමාද වීම. ඒ ඔබ සිංහලෙන් මෙහෙම ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ තමා වූ මිනිසායයි වදාළේ, අප්‍රමාදී මිනිසායයි වදාළේ, වෙලාවට වැඩ නොකරන්නාට නෙවෙයි. ඒ නිසා ප්‍රමාද වූ මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වෙන තරමට, ප්‍රමාද වෙන මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වෙන තරමට සද්ධර්මයට හානි කරන අතුරු දාන්න. ඔබට වෙලාවට වැඩ කිරීමේ පුරුද්දක් තියෙනවා නම් ඒක එහෙම තියාගන්න හරිම වටිනවා. ඒක ලෞකික කරුණ. අන්න ඒක පහසුයි. නමුත් මේ ප්‍රමාදෝ අප්‍රමාදෝ යන ධර්මයේ තේරුම් ගත් පුද්ගලයා සහ තේරුම් නොගත් පුද්ගලයා අතර පවතින වෙනස. අප්‍රමාදෝ අමත පදං සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය නූනත මගේ. ප්‍රමාදෝ මච්චුනෝ පදං ප්‍රමාදය මරණයට මගේ. කවුද මේ සමාජයේ මැරෙන්නේ සහ නොමැරෙන්නේ? බොහෝ දුරට සියලු දෙනා මරණයට පත් වෙනවා. ඒවත් මරණයට බරයි. ඒ නිසා වුන්ට තව කරන්න වැඩ තියෙනවා. අතමැත්තෙන් පරලෝ යනවා. අප්‍රමත්තා නීයන්ති. අප්‍රමාද වූ නොමියති. බුදුන් වහන්සේ සම්පූර්ණයෙන්ම අප්‍රමාද වූ කෙනෙක්. රහතුන් අප්‍රමාද වූ අය. සිරුර බිඳ දැම්මාට සිරුර බිඳීදීආට මියනෝ කියලා කියන්නේ නැහැ. අපි ඒකට මියනවා කියන්නේ නැහැ. අපත් වෙනවා කියන්නේ පිළිවන් වෙනවායි කියලා කියන්නේ. මියාමව මංගල්‍යයක්, පිරිනමන් වැඩිම මංගල්‍යයක්. ඒකයි තුන් බුද්ධ මංගල්‍යය කියලා කියන්නේ. එනම් විනත් ධර්මදේශනා වලින් තේරුම් ගන්න මින් පෙර කරපු මෙතනේ පැහැදිලි කරන්න කාලය ගත්තත් මට කාලය මදි වෙන නිසා බුදුන් වහන්සේ වදාළ ධර්මයන් තුන සාරාංශයක් තියෙනවා. සාරාංශය තමයි සංස්කාර ධර්මයන්ගේ සැබෑ ස්වභාවය අනිත්‍ය දුක්ඛානාත්ම බව. ඒ පිළිගත් ඒ සත්‍ය බව පිළිගත් එසේ බලන්ත මහන්සි වෙන නිසා වික්ෂු හෝ වික්ෂුණී සි හෝ පුරුෂයා තමයි අප්‍රමාද විහාරී බවට පත් වෙන්නේ. අප්‍රමාද වෙන්න උත්සාහ කරනවා. ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම නොගැන සත්‍ය පුද්ගල සංඥාවෙන් යුක්තව උපදුන් භවයේ සිටින අස්තුවාපතුන් ජන කියන වචන යටතේ හරියන් වහන්සේලා දකින්න නැතුව හරියනම් අදස්සාලි හරියස් ධම්මය අකෝවිද හරිය ධර්මයේ ඉක්මින් නැතුව මේ පංචස්කන්ධ ධර්මතාවයම මම මගේ මගේ ආත්මකට හෙවත් නිත්‍ය සුඛ ආත්ම කියන දැක්කෙන් යමෙක් ඉන්නවාද? ඔවුන්ට කියනවා සමාධි සමා වූ මිනිසුන් කියලා. එනම් තමා වූ මිනිසුන් හේතුවට කරන සද්ධර්මයේ රැකෙන්නේ නැහැ. සද්ධර්මයේ රැකෙන්නේ අප්‍රමාද වන නිසායි. මේක හේතුවක් ඉදිරිපත් කළා අපි. එනම් මේ සමාජයේ පොදුන් සංඛ්‍යාව 99ක්ද එනම් ප්‍රමාද වූ අය වැඩි. අප්‍රමාද වූ සිට එකක්ද? අන්නේ අප්‍රමාද වන්නවුන්ගේ සංඛ්‍යාවේ ප්‍රතිශතය ඉහළ නැංවීම අපේ බලාපොරොත්තු විය යුතුයි. සද්ධර්මය විගතෝ විරෝචිත විවෘත වූ බබලයි. විවෘත කරගන්න අවශ්‍යයි. මේ පිළිබඳව අපි තවත් කරුණු කිහිපයක් ඉදිරියට බලමු. පංචකෝ පස්සක සොක්කමතිය ධම්මා සද්ධම්මස්ස සම්මෝසාය අන්තර්දානාය සංවත්තති. කරුණු පහක් සද්ධර්මී පිරිහීම නැතිවීම අතුරුදහන් වීම පිණිස පවතින. කරුණු පහක් සද්ධර්මී පැවැත්ම අවිනාශය සහ අතුරුදහන් නොවීම පිණිස පවතින. අපි තේරුම් ගන්න ඕන කරුණ. බුදුන් වහන්සේ මෙසේ වදාරනවා. ඉදු කස්සප වික්ඛු වික්ඛුනී උපාසක උපාසිකායෝ සත්තරි අගාරවා ඉහෙරම්පි අත්තපිස්සා. මේ වචන ටිකම ඉදිරියටත් තිබෙන්නේ වික්ඛුකෝ වික්ඛුනී උපාසක උපාසිකා පෙරිස් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි ශික්ෂාව කෙරෙහි සහ සමාධිය කෙරෙහි ගෞරව නැත්ති යතහත් ප්‍රවතුම් නැත්ති එසේ වාසය කරන්නේ නම් මෙය සද්ධර්මය අතුරුදහන්තේ කියන පිළිස පවතී. පැනිදන් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි කියන වචනය පසුගිය සතියේ ධර්මානුශාසනාවෙන් සෑයන්න බුදුන් හඳුනන්ත වන බුද්ධ ගෞරවය ඇති වෙන්නට, ධර්මය හඳුනන්ත වන ධර්ම ගෞරවය ඇති වෙන්නට, සංඝ ස්වභාවය හඳුනා ගන්නත වන ගෞරවය ඇති වෙන්නට, ශික්ෂා නෙවෙයි මෙතන ශික්ෂා. ශික්ෂා පද නෙවෙයි ශික්ෂා කියන්නේ ශික්ෂාවතරවත් ප්‍රඥා සීල සමාධි නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයක ඒක ගෞරවය තියෙන ධර්මයේ තේරෙන අය. ඒ වගේම සමාධි. සමාධි කියන වචනේ තේරුම් ගන්න වෙනවා. ඕනෑම සිතුවිල්ලක සිතක තියෙන ඒකාග්‍රතාව කියලා වචනයක්. ඒකාග්‍ර බව. නමුත් මේ බාහිර ලෝභ දේශ මොහයන්ට ඒකම යන්නේ මෙතන ඒකාග්‍ර බව කියලා කියනවා. ඒකාග්‍ර ඔබ දන්නා වුණාට මේ ආරම්භණයක් තුළ චරිත දෙකක් තියෙනවා. බුදුන් වහන්සේ මේකට වදාරන්නේ බද්දේ කරත්තු සූවැනි සූත්‍රවල යමෙක් දෙදෙනෙක් සමග වාසය කරනවා කියනවා. එතකොට ඒකක්ද වෙන්නේ? ඒක ඔබට තේරුම් ගන්නට පහසුයි මෙහෙම. විවේකව ඉන්න. නැත්තම් නින්දට නොගොස් හඳුතරලා ඉන්න. ඔබ කිසියම් ඔබ මුහුණ දෙන ගැටලුවක් මෙහි කරගන්න. දැන් ඔබට අවශ්‍ය විරුද්ධවාදී ඔබ ළඟ නැහැ. ඔබට අවශ්‍ය ගැටලුවට අදාළ ඔබ ළඟ නැහැ. නමුත් ඔබ සිතින් ඒ ගැටලුව සමග ගැටෙන්නේ නැද්ද? ඔබේ සිත තුළ ඔබ සා ඔබේ සතුරා නැද්ද? මෙන්න මේ වගේ ප්‍රශ්නයකදී එකාංගයක් නෙවෙයි අංග දෙකක් තියෙනවා. සමාධි කියන වචනේ තේරුම් ගන්න. සමත භාවනාව කරන්න පටන් ගත්තම සිතේ දෙකක් අතර තරතරය දැනෙන්න පුළුවන් ඔබට මොහොතකදී. ධර්මයේ අවබෝධයෙන් තොරව මේ තරතරය ඈත් කරගන්නේ සමාධියේ කාල සීමාව ඔබට වැඩි කරගන්න පුළුවන්. ඒ ලෞකික වශයෙන් කාමාවචර වශයෙන් නිස්මා ගිය කල රූපාවචර අරූපාවචර වචනුත් මේ සමාධිය දිනු කරගන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද අරූපාවචර ධ්‍යාන හතර පවා මිත්‍යා සමාධි බව. ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤ ආයතන නේවසඤ්ඤාන සංඥායතන මේ සියල්ල නිත්‍යා සමාධි නිසා තමයි සමාධියේ කාලේ නිම වුණාම උන්ට සීන දින ප්‍රතිසන්දි ලබන්න සිදුවේ. එනම් නිත්‍යා සමාධියක් දියුණු කරන්ට නෙවෙයි බුදුරජාණන් වහන්සේ ආරම්භ කළේ සමාධියක් සම්මා සමාධිය. අන්නේකයි මේ සම්මා සමාධිය සඳහා අපට ධර්මයේ කියන කොටස නැතිව බැරි. එහෙනම් අපට අර වචන ටික යලිත් පැහැදිලි කරගන්න බලමු. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය. බුදුන් දෙසු ධර්මයේ වටහා ගැනීම තුළ ධර්මයේ තුලින් බුදුන් දකින්න පුළුවන්. එතකොටයි බුදුන් කෙමදු කෙබඳු කෙනෙක්ද කියන එක පිළිබඳව අපට ගෞරවය ඇති වෙන්නේ. ධර්මයේ කියන කොටෝ ධර්මයේ කියන අතුරුතික වෙනුවට ධර්මයේ අනු සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මේ බව තේරුම් අරගෙන එකේ බලමින් බලන විට ඔබට ඇති වෙන තනසීම වැටහෙන විටයි ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති වෙන්නේ. පසුගිය සතියේ බාල පරිදි මේ ධර්ම සාවයන් තේරුම් අරගෙන ධර්මයේ සික්මනකට වික්ෂුවක් හෝ වික්ෂුණයක් හෝ උපාසකෙක් හෝ උපාසිකාවක් වශයෙන් සෝබින්ති සූත්‍ර ආශ්‍රයෙන් අප පැහැදිලි කළා. අන්න එතකොට ඒ සංඝ ස්වභාවයේ තියෙන ගෞරවය ඔබ ළඟත් තියෙනවා ඔබත් අන්නයි අඳුරගන්නේ එහෙමයි. ආරියස්ථානික මාර්ගයේ වෙන කතා කරනකොට මේ සමාජයේ තවතින වදන තුනක් මා ඉදිරිපත් කරන්නම්. පළමුවෙන්ම අපි දකිනවා දාන සීල භාවනා. සීල පුණ්‍යක්‍රියා කියලා. මතක තබා ගන්න සීල පුණ්‍යක්‍රියා කියන එකේ තේරුම විපාක. පුණ්‍යක්‍රියාවත් සූත්‍රයෙන් ඉන්තර දවසක පැහැදිලි කරමින් පැහැදිලි කළ ආදයක පැහැදිලි කරන්නේ කිතියෙන් පැහැදිලි කරන්නම්. දානයේ සහ සීලයේ දෙකට පුද්ගත වෙනවා පින්ගත් කල මිනිසුන් සහ දෙවියන් අතර ආයුර්ණ සැකල විපාක. භාවනා නොකරන්නේ නැහැ. ධර්මීය තේරුම් නොගෙන කරන භාවනාවේ ප්‍රතිඵලයක් තමයි රූපී අරූපී ධ්‍යාන සමුවීම. එතකොට ඒකාදාලයෙන් ඉපදিলা රූපාවචර අරූපාවචර ධර්ම ලෝකවල විඳින්නේ භාවනාවේ විපාක. ඒක පුණ්‍යක්‍රියාවක් කරන භාවනාව. බුදුරජාණන් වහන්සේ වදාළ භාවනාවේ ඉන්හාට යනකොට පුණ්‍යක්‍රියාවක් නැතිවක් මතු ඉදදී අනාගතේ විපාක ලැබෙන භාවනාවක් නෙවෙයි අකාලික භාවනාවක්. ඒ මොහොතේ ප්‍රතිඵලයක් නෙවෙයි. එනිසා දාන සීල භාවනා යනු පුතග්ජන සමාධිය වළංගු දෙයක්. ඊළඟට තියෙනවා සීල සමාධි ප්‍රඥා. මේ සද්ධර්මයේ වූ සමාධියේ සීල් රැකලා සමාධියට ගිහින් ප්‍රඥාව වැඩි දියුණු කර ගන්න ඕනේ කියලා පරිස්සායක මාර්ගයේ සීල සමාධි ප්‍රඥා අතර කඩලා පෙන්නනවා. අනාගතයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ආරියස්ථානික මාර්ගයේ පාසල් ගිය කල්ල පාඩම් කරපු අය බලන්න ප්‍රඥා කොහෙද තියෙන්නේ සීල කොහෙද තියෙන්නේ සමාධි කොහෙද තියෙන්නේ කියලා. සම්මාදිට්ඨි සම්මා සංකප්පයන් ප්‍රඥායි. වාචා කම්මන්ත ආජීවයන් සීලයි. වායාම සමාධියන් සමාධි ප්‍රඥායි. සමාධි. ආරියස්ථානික මාර්ගයේ ප්‍රතිපදාව දෙකක් තියෙනවා කියන්නේ. එකක් තමයි ආර්ය නෝන ප්‍රතිපදාවවත් පුතක් ගැනීම වශයෙන් තිංසව විශ්වාස කරගෙන කායික වාචික මානසික සංවරයන් ඇති කර ගැනීම එක පුරු භාග ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාවනි. ආර්ය ප්‍රතිපදාවේ පළමුව ප්‍රඥාව ප්‍රඥාවෙන් පසු සීලය සීලෙන් පසු සමාධි. ඒසා සීල සමාධි ප්‍රඥාවියේ තුනේ ආර්ය ස්ථායික මාර්ගයේ ප්‍රඥා සීල සමාධියේ සම්මාදිට්ඨි ප්‍රඥාවෙන් තොරව කොහොමද ඉදිරියට යන්නේ. ඒ නිසාම මෙතනගේ මතක් කොහොමද කියන්න කැමති. සමහර විට සීල සමාධි ප්‍රඥා යන සද්ධර්ම ප්‍රතිරූපකයක් කිය හැකියි. සමේක් කිය හැකියි. මේ නිසා ප්‍රඥා සීල සමාධි විය හැකියි. මේ නිසා තමයි කෙතේ කටයුතු කරන්නේ සම්බයන්නේ. අපි ඉදිරියේදී මේ සද්ධර්මයේ සහ සද්ධර්ම ප්‍රතිරූපක ස්වභාවය පිළිබඳව තව කරුණු ගොඩක් පැහැදිලි කරන්න කල්පනා කරමු. එනිසා අපි ඊට වඩා පැහැදිලි නොකර ඉන්නවා. දැන් එහෙනම් සද්ධර්මයේ අන්තර්ධානයේ තියෙන එක ධර්මයේ සරණ කර නොගැනීම භාවිතා නොකිරීම අප්‍රමාදේ ආරම්භ නොකිරීම කියන මේ කාරණා තුන සිදුවෙන දෙයක් වශයෙන් නේද තියෙනවා. අපි මෙතන කිව්වොත් මේ සමාධිය ඇතුළෙන් ඇහුවොත් නිවීමනු මරණයෙන් පසු ලැබෙන දෙයක්. උන්ට මෙදා ඒකට අවශ්‍ය නැහැ නේද? ඇතමුන්ගේ ප්‍රාර්ථනා කිරීම සහ කරවීම දක්කල අනාගත ජීවිතයක බුදුවරයා හමු වී අප්‍රමාද වීමට. එතෙක් කල් ඕන් අද ප්‍රමාද නැද්ද? අප්‍රමාද වීම යනු අනාගතයට පැවීමක් නොව මේ ලෝකයේ ආයු කාලය තේරුම් ගන්න. ඔබට පේනවා ඔබේ ජීවිත කාලය මොහොතක තියෙනවයි කියලා ගත්තොත් 60ක් 80ක් 100ක් ආයුෂ. අපමිදම් වික්‍රේ මනුස්සානම් ආයු කියලා කියන්නේ ඔය අවුරුදු 80යි 100යි කියන එක කියලා මම හිතන්නේ. ඊට ඔබට යන්න පුළුවන්. හෙටට ඔබට යන්න පුළුවන්. ඊට පහයක පසක තිබී ඒවා මේ මිනිත්තු 5කට පෙර ස්ථානයේ ඔබට යා හැකිද ඔබේ ජීවිතේ? තව මිනිත්තු 5කට පෙර අවස්ථාවකට ඔබට යා හැකිද? ඔබ කොතන කොහොම ජීවත් වෙන්නේ වර්තමානයේ තමයි. වර්තමානයේ ආයුෂ කොතන ඔබ දන්නවද? මිනිසෙකුට ඕනෑම සත්වයකට ස්කන්ධ පංචකයක් ඉදදී නැරමෙතුරු පමණයි. ඒ ස්කන්ධ පංචකය තුල තමයි අත්මිදම් වික්‍රේ මනස්ථානම් ආයු කියලා කියන්නේ. සැබෑ දෙයක් නැත්නම් එතන කරන්න ඕන. පස්සේ නෙවෙයි. ඒ නිසා ඒ පස්සට කල් දැමීමත් මං හිතන්නේ මේ සද්ධර්මයේ අන්තර්ධාන වීම නැත්තම් අත්මාදී මිනිසුන්ගෙන් තොර වීමට හේතු වුණා. මේ නිසා සිදුවෙන දේවල් අපිට කාලය තිබුණොත් ඉදිරියේදී කතා කරමු. අපි තව ඉදිරියට යමු මේ පිළිබඳ කතා කරන්න. දැන් ඔබට මා කරුණු ගොඩක් පැහැදිලි කරමින් ගගෙන ආවා. වෙන්න තියෙන දේ සද්ධර්මයේ නිරවුල්ව පවතිනම් ඒ සත්‍යාත වූ ධර්මයේ ප්‍රතිඵල මිනිසුන්ට ලැබෙන්න බැරිකමක් නැහැ. තව ලස්සන දෙයක් තියෙනවා ඒක මතක් කරන්නම් අපහු. ඕපනයික කියන ගුණය තේරුම් ගන්න. ඔබට අද දවසේ උදෑසන කාලකතාවක් තියෙනවා කියලා හිතන්න. දරුවන් පාසල ගගෙන යාම, පෙළපොළට යාම, රැගෙන එීම, සහ නැත්නම් මිරිස්කුරු කොටන්ට යාම, එහෙම නැත්නම් වී මෝඩට ගිහින් වී කොටන්ට යාම හෝ පෙළපොළට රැගෙන එීම ආදී තවස තමයි. කෙසේ ඔබ ඒ ගමනට සූදානම් වන විට වාහනේ සමිනකෝ නැත්නම් ඇඳුම් කරනවා මනින් සිටින විට හදිසියේ ඔබේ නිවසට ගිනි ගන්නවා. ඔබ අර සියලු වැඩ කරගෙන ඇවිදින්ද ගින්න නිවා ගන්න. ඇඳිවතක් හෝ ඉසලින් ගත් කලක් නම් කියලා කියනවා. ඇඳිවත හිදත් ගත් ගිනි ගත්තා නම් ඒ මොහොතේ නිවා ගන්න. ඉසලින් ගත්තා නම් සියලු කටයුතු කරලා ඉවර වෙලා නෙවෙයි ඉසේ ගින්න නිවා ගන්න. සියලු අනිත් කටයුතු පස්සට තබා පළමු කර්තව්‍ය බවට පත් කරන්නේ ඇඳිවත හෝ ඉසලින් නිවා ගන්න. ධර්මයේ වටහුණා නම් අන්න එහෙම වහවහ වර්තමාන මොහොතේ සමන්ත තියෙන ජීවන ගැටලුවකදී ධර්මයේ ආරෝපණය කරන්න ඕන. ඒ ධර්මයෙන් විසඳුම් වෙන්නේ විසඳුම් හම්වන්නේ ධර්මයේ සතුයි. මේ ඕපනායක ගුණය ධර්මයේ සතුව තිබෙන බව දන්නවා නම් මේ තරම් මිනිසුන් ඉස්රාගයන් හදාගෙන මේ තරම් මිනිසුන් අපහාණයට පත් වෙමින් පීඩාවන්ට පත් වෙමින් බුදුන් වහන්සේ වදාළ පරිදි 11 ගින්නක් නැද දෙවෙන්නේ නැහැ. ඔය ගින්න නිවා ගැනීමයි ධර්මයේ අවශ්‍යය. ඒ ගින්න නිවෙන්නේ මරණයෙන් පසු අනාගත බුදුහාමුදුරුවෝ ඉදිරි පිටදී නොවේ. යම් තැනකද ගින්න ගිනිම හමුදා වෙමින් වෙනත් පාරකින් ගින් වෙන කොට හරි ගින්නක් නිවන්නේ නැහැ. එතෙන්ටයි ගිනිම හමුදා වෙන්නේ. ජලයේ පාවිච්චිකට ගින්න නිවන්නේ. ඔබට යම් තැනකද ගින්න පවතින දුක්ගිනි එතනයි ධර්මීය භාවිතා ක්‍රම අවශ්‍ය ගින්නවා ගැනීම සඳහා. මේ නිසා අපි මෙතෙක් ඉදිරිපත් කරපු කරුණු අනුව ඔබ හිතන්නේ. මේ තරම් ප්‍රඥාවන්තයින් නොසිටි නැත්තම් ජීවුල බුද්ධියක් තිබුණාය නොසිටි වසර 2500කට ආයතීරක පෙර කාලයේ අය. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පමණක් නොව කාමභෝගී ගිරියන් කාමභෝගී ස්ත්‍රීන් පුරුෂයන් බ්‍රහ්මචාරී ස්ත්‍රීන් පුරුෂයන් ආදී වශයෙන් කුලක 8ක ආයත් අය එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් 10000ක් බුදුන් වහන්සේ වදාළ පරිදි පංචෝරම් භාගයේ සංයෝජනයන් ප්‍රහාණ කිරීමෙන් අනාගාමී වූ වනාගාමීව සිටි බව පස්සකොත් බමුණාගේ ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ මහා වචිකොත් සූත්‍රයේදී පිළිතුරු දී වදාළා නම් ධර්මයේ නිරෝධ ලැබේ නම් අදේ බුදු පිළිසක් ඇතිවීමට ඇති බාධකයේ කුමක්ද? එනිසාම මානම් කල්පනා කරන්න. අප්‍රමාණ වූ බුද්ධ ධම්ම සංඝ ගෞරවයෙන් යුක්ත උන්වහන්සේ මෙලොවට හෙළිකළ දේ වචන වෙනුවට උදේ වෙනුවට අපට ඒ වචන විතර ගැහෙන්නේ කියන එක. කොටින්ම අපට මිනිසා වෙනුවට පඹයාද පෙනෙන්නේ. සමයාගෙන් මිනිසා ලවා කරගත්තාගත් කරන පුළුවන් වැඩ කරන්න පුළුවන්. මේ ගැටලුව කෙරෙහි ඔබ අවධානය යොමු කරන්න. යොමු කරාම මම තවත් සක්කරුණු විදිහට කරනවා කාල වේලාවේ හැටියට. අපි දැන් මෙතන සමයාසා මිනිසා වෙන වෙනම තෝරාගනි. මේ සඳහා මට අනන්ත කරුණු කීමට ඇත. තවමත් මේ වාග්මේ සමාජයේ ඉලක්කීමට තරම් සමාජීය දැනුමක් නැති දෙවි. ඇතැම් දේවල් ඉදිරිපත් නොකර ඇතැම් කරුණු පමණක් ඉදිරිපත් කරනවා ඔබේ වටහා ගැනීම සඳහා. වෙන්න තියම්. පඹයා සහ මිනිසා මතක තබාගන්න. තෙරුවන. ත්‍රිවිධ රත්නය. අපි එදා ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කළා. බුද්ධ රත්නය බුදුරජාණන් වහන්සේ, ධර්ම රත්නය බණපත සංඝ රත්නය ආමි. එහෙම පෙරුවන් හඳුනා ගන්නා තාක්කල්ලේ පඹයක් නෙවෙයිද? ඒ පෙරුවන් මෙතෙක්කල් ලක්ෂ කෝටි සංඛ්‍යාත පිරිසක් සරණ ගියා කාටවත් සබ්බ දුක්ඛ සමුච්චති සිදු වුණාද? බුදුන් වහන්සේ වදාරුවා නේද ඒතං කෝ සරණං කේමං ඒතං සරණ උත්තමං. මේ පෙරුවන් සරණ උතුම් ඒක බිය නැති කරනවා, සියලු දුක් නැති කරනවායි කියලා. එහෙනම් මේ පෙරුවන්ගෙන් ඔබට දුක් නැති නොකලේ මේ පෙරුවන් පෙරුවන් කියන වචනේ පමණයි. එහෙනම් අන්න පමයක්. එහෙනම් මිනිසා කල්. සංගුණිකායේ සලායතන වග්ගයේ සූත්‍ර, සංගුණිකායේ කණ්ඩපාගයේ සූත්‍ර දෙකක් හතරක් ප්‍රයෝගී කරගනිමින් මා ඔබට දස් දෙන්නවා. බුදුන් වහන්සේ පදාලේ පංචස්කන්ධය අනාත්මේ බුද්ධත්වයේ බවයි. ආයතන හයේ මමස්තෙන් සූන්‍ය භාවය බුද්ධත්වයේ බවයි. එතන නේද අනාත්ම දර්ශනය තුළ නේද ගැටෙන්න කෙනෙක් නැත්තේ? ඒ බුදු සරණ නෙවෙයිද අපට මේ දුකින් මිදීමට පවතින්නේ? ඒ සඳහා භාවිත අත්‍රයිත ධර්මයේ සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්ම නෙවෙයිද අපි එතන කතා කරන්නේ? අනිත්‍ය දුක්ඛානාත්මත් හරියටම අර මිනිසා සහ පඹයා වගේ. මෙන්න පඹයා. යන්න අවමගුළු උත්සවයකට. අනුශාසනා දේශනා කතා හරියට කියනවා. බුදුරජාණන් වහන්සේ උපුටා දක්වමින් කියවෙන්නේ නැද්ද මේ සියල්ල අනිත්‍යයි කියලා? මොනවද සියල්ල? දැසට පෙනෙන වද පිළිවෙලට කරන් හරක බාන ආදී කොට ඇති ගවි සංඛ්‍යාත ලෝකේ. බැලුවමත් ඇත්තෙන් නැති වෙනවා. ඕක තමයි බුදුරජාණන් වහන්සේ වදාළායි කියලා හිතා ගන්නවා නතර වෙනවා. දැන් පඹයාට රැවතුණානේ. කුමක්ද බුදුරජාණන් වහන්සේ අනත්ම ලක්ෂණ සූත්‍රයේ තුල මංගල ධර්ම දේශනාවෙන් අනතුරු දේශනා කළපු ධර්ම දේශනාවයි අනත්ම ලක්ෂණ සූත්‍රේ නැත්තම් පංචවර්ග සූත්‍රය කියලා කියන්නේ? එහෙනම් මොනවද අනත්මයි කියලා දේශනා කරලා තියෙන්නේ? අනිත්‍යයි කියලා දේශනා කරලා තියෙන්නේ. අනිත්‍යෙන්ද ඔබට තේරෙවි මේ අනිත්‍ය කියන භාවිතය බාහිර ලෝකයට අදාළ කරුණක් නොව රූප වේදනා සංඥා සංකාර විඥානක ස්කන්ධ පංචකයට එන ඒ ස්කන්ධ පංචකය තුල තියෙන සංස්කාර ස්කන්ධය තුලට ඇතුළත් වෙන සහ රූප හෝ නැමකට ඇතුළත් වෙන ධර්මතාවයන් සංස්කාර ධර්මතාවයන් ඒ සංස්කාර ධර්මතාවයන් හොඳයි සපයි කියලා මම වශයෙන් බාර ගැනීමකට තමයි පුතන් යන කියලා කියන්නේ. එතකොට සංස්කාර ධර්මයන් මම වලටපත් වෙනවා. ඒ පිළිබඳ කරන්නේ මීට පෙර කළ ධර්ම දේශනාවලදී විවිනිකායේ සංගීති සූත්‍රයේ උපුටා දක්වමින් පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර සහ අනිත්‍යවි සංඛාර යන සබ්බේ සංඛාරා බව සංස්කාර ධර්මයන් පවතින්නේ මිනිසුන්ගේ චිත්ත සංතානයන් ඉදිරියන්ගේ චිත්ත සංතානයන් සත්වයන්ගේ චිත්ත සංතානයන් මේ සංඛාර ස්කන්ධය තුළ බවත් අවබෝධයි. උන්ට සංඛාර අනිත්‍යද? මිනිසුන්ට කාමාවචර දෙවියන්ට රූපාවචර බ්‍රහ්මයන්ට අරූපාවචර බ්‍රහ්මයන්ට ඒ තුළ තියෙන සංස්කාරයන් නිත්‍ය බැවනේ උන් තවදුරටත් සතරේ රැඳී පවතින්නේ. ඔබ හිතනවා අනිත්‍යයන් කතා කරගෙන ඉන්න තියෙන දෙයක් කියලා. ඔබ හිතනවා අනිත්‍යයන් දැතර තියෙන දෙයක් කියලා. මේ අනිත්‍ය නම් වූ දෙයක් බුදුන් වහන්සේ ලෝක හෙලිකර වදාළේ පින්නතුනි කෙසේ දැලීමෙන් පමණයි ඔබේ නැවත ඔබට හේ අවකාශ වන හේතු අවකාශ නොවී නිමාව දකින්න සුළුවන් වෙනවා. මගේ ආත්ම කියන දෘෂ්ටිය තුළ ඔබ පින් හෝ පව් වශයෙන් සංඛාර රැස් කරලා තියෙනවා. පේන්න නැති වුණාට සංඥා අනුසය කියලා කියන්නේ ඉතේ හට ගැනීමට අවශ්‍ය ලෝභ ද්වේෂ මොහ හේතු. මේ හේතු ඇති තාක් කල් ඔබට දුක් හට ගන්න වෙනවා. ඒක දින සිදු වෙනවා. ඒ රැස් කළ හේතු වලට කියනවා උපන්න කුසල් කියලා. උපන්න කුසල් දුරු කරන්න අවශ්‍යයි. ඒ වගේම නූතන් අකුසල් නූපදවන්පත් අවශ්‍යයි. එනමේ වර්තමාන මොහොතට මුහුණ දී ජීවත් වෙන මේ ධර්මතාවයේ තේරුම් ගත්ත පුද්ගලයා වර්තමාන මොහොතේදී ස්කන්ධ පංචකයන් හටගන්න විටේ අල්ලා නොගැනීමට පුරුකන්නේ නම් එතන උපන් අකුසල් දුරු වීම සහ නූතන් අකුසල් නොඉපදීම සිදු වෙනවා. මෙන්න අනිත්‍ය සරණින් සිදුවන්නේ රාග ද්වේෂ මෝහ මූලයන් සේවීමයි. මේ වටහාගෙන භාවිතා නොකරන තාක් කල් ඔබ බඳයට රැවටිලා ඉන්නවා. අනිත්‍ය කියලා වටයක් දෙකින් වට පිටේ ලෝකේ බලනවා. ඔබ ඔබ තුළ සිදුවෙන ආව අනිත්‍ය දකින්න අවශ්‍ය ප්‍රඥා චිවර කරගන්නේ. එහෙනම් සබයා යනු බාහිර ලෝකයෙන් තියෙන අනිත්‍යයි, මිනිසා යනු රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය තුළ සිහිය භාවිතා කිරීම තුළින් අල්ලා නොගැනීම තුළින් සිදුවෙන සිද්ධියයි. ඉන්නතුනේ ආයි මේ ලෝකේ සියලුම දෙනා සඳහා බුදුරජාණන් වහන්සේ විසින් නිර්දේශ කරන ලද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ භාවනාව. අපි ප්‍රශ්නයක් විතරයි මේ කතා කරන්නේ. ඇයි දුක්ඛ? දුක්ඛ කියවහම ඉතින් දුකයි කියලා කියනවා. දැන් බුදුන් රහතුන් හැම මොහොතක් පාසාම ජීවත් වෙන කාලය තුල ස්කන්ධ පංචකය නිරන්තරයෙන් දකින්න අනිත් දුක්ඛානාත්ම දැන් මේ දුක්ඛ කියන තැනට තියෙනවා. ඒතරොට දුකක් උන්වහන්සේලාට සුසුකම් මත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මිනිස්සු විහරාම අවේරිනෝ. වෛරේ උත්සාහවත් මිනිස් සමාජයක් තුළ ඒක දු වෛරයක් හිතේ නැති අපි සුවසේ ජීවත් වෙනවා. දේව අවස්තරයත අවස්තර දෙවියන්ෙන් පිට කරලා නෝ දුකින් නෙයි. එහෙනම් දුක්ඛ කියන එකේ තේරුම වෙනයි දුක වෙනයි. දුක තමයි බාහිර ලෝකෙත් එක්කලා සමන් ගැටෙනවා. සමන් කැමති ආකාරයකට සිදු වෙන්නේ නැතු සිදු වෙන තියෙන තොන් ගැටිලා ලෝක දේශම හටගත්තාම ගැටෙනවා. ඒක තමයි දුක් ගින්න. මේ දුක් ගින්න එතන නැත්නම් ගින්නක් නැහැ. බලන්න අනිත්‍යන වචනේ තේරුම හටගත්තනින් අල්ලගන්නේ නැත්නම් නැති වෙනවා කියන එක. අල්ලගන්නේ නැති වෙන එකට අනිත්‍ය කියන්නේ නැහැ. ඒකට නෝනින් දගෙන අනිත්‍ය කියන්නේ නැහැ. එතකොට හේතු විතර වෙන තියෙන්නේ. එතකොට අල්ලගන්න නැතුව නැති වෙනවා නම් එහි මම කොට මගේ කොට ගන්නට යමක් තිබෙනවාද? දුක් යන කිසිවක් නැති අසාර බව. සංඛාර ස්තන්දීහි මම කොට මගේ කොට ගන්නට යමක් අල්ලගන්න නැත්නම් නැති බව දුක්. එනම් නැති එකක් කොහොමද ආත්මේ වෙන්නේ? ආත්මකට ලොම හිත බව නැහැ. අපි දෙන්න ගනිමු ආත්මයක් අනාත්මයක්. මොකද මේ සමාජය තුළ ඉතා වැරදි ලෙස මේ සද්ධර්ම ප්‍රතිරූපේ භාවිත වෙනවා ඒ නිසා පැහැදිලි කරන්න අවශ්‍යයි. අනත්ත ලක්ෂණ සූත්‍රය පංචස්කන්ධය අනාත්මය විග්‍රහ වෙන්නේ. අනාත්ම යනු ස්කන්ධ පහක් හටගන්න විට ඒ ස්කන්ධ පහ ඇති නැති වෙන අංශය තුළ ධර්මය යනු ඒ මමකට මගේකට මගේ ආත්මයකට ගත නොහැකි බවයි. ඒ අනාත්මය වළං වෙන්නේ ස්කන්ධ පහකට. ස්කන්ධ පහ යන ජීවිතයේ කෝටි සංඛ්‍යාත භාගයකින් එකක්. දැන් මේ මොහොතේ සිදුවෙන්නේ. එනිසාකට එහෙම නම් අනාත්ම කියන්නේ ආත්මයක් නෑ කියලා කෙනෙක් භාවිත කරන්න ගත්තොත් ඒක හදාගත්ත පිළිතුරක් පමණක් නෙවෙයි. තේරුම් ගන්න මේ. මම කියලා කෙනෙක් නෑ. වචනෙන් හදාගන්න. සෙස්ලොම් නියද බලපුවාම ඇත්තටමත් එහෙම ඒක නෑ කියන්නේ. ඉතලා ගියා. නමුත් මේ පූර්ව නිගමනයේ සහිත මේ වචනේ ඔබට ධර්මයට මුහුණ දීම වලක්වන ලබනවා. ඔබේ මේ පූර්ව නිගමනයේදී ඔබේ ලෝභ දේශ මොහ අට ගන්න විට මුහුණ දීමට අවශ්‍ය නෝන නැහැ. එතකොට ඔබේ මම අයින් වෙලා ඔබ වේ මම කියන කෙනා එතෙන්ද ලෝභයේ නැමැති මම ද්වේෂයේ නැමැති මම මෝහයේ නැමැති මම නැත්තම් ලෝභයේ මමත්වයේ ද්වේෂයේ මමත්වයේ මෝහයේ මමත්වයේ ආරූඪ වෙලා. එහෙනම් මම යනු මම කියන අතුරු දෙක කිස්ලොම් නියද නොවේ. ස්කන්ධ පංචකයක් නිත්‍ය වූ තැන තියෙන දෘෂ්ටියයි. ඒකයි එකට සක්කාය දිච්චි කියලා කියන්නේ. දිච්චි කියන්නේ තියෙන දෙයක් නෙවෙයි. නැති දෙයක් තියෙනවා කියලා ගැනීම. සක්කාය යන ශරීරය නෙවෙයි. සක්කාය මේ මගේ කයයි මගේ කයයි මම කියලා කෙනෙක් නැහැ. කවුද කියන සක්කාය කියන්නේ මගේ කයයි කියලා. කවුද හදාගත්තද? රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධ පංචකයක නමක් සක්කාය. ඒ මමකට ගැනීමට නමක් සක්කාය දිච්චි. අනිදුක්ඛනාත්මය තේරෙනකොට මොනවද අල්ලා ගන්න පුළුවන්? මොකක්වත් අල්ලන්න බෑ. ඒක තමයි සක්කාය දිච්චි ලැබෙනවා කියන්නේ. ස්කන්ධ පංචකයකයි සක්කාය දිච්චි ලැබෙන්නේ. තේරුම් ගන්න. අන්න එහෙම වෙනකොට තමයි ඒක මිනිසා බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ආත්මය වශයෙන් සක්කාය අනාත්ම කියලා කියන්නේ ආත්මයක් කියන තරයි නෑ කියලා ගත්තාම ඒක සද්ධර්ම ප්‍රතිරූපකයක්. ඒක නිවීම නෑ කවදාවත්. තවත් ටිකක් එහාටත් මේක පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා තවත් වචන ඔස්සේ. අනිදුක්ඛ අනාත්ම පමණයි මා මේ පැහැදිලි කළේ. අපි බලමු. බුදු සාසනේ. ඔබට කුමක්ද හැදෙන්නේ බුදු සාසනේ කියන්නේ? යම් දායක පිරිසක් ලෝකේ විහාරස්ථානයේ ධර්මය ඉදම් කරලා පරිදි ස්වභාවය ඉවත් කරලා මේ සුඛාකාර බැමුන් සහිතව සුත්තරියා කළ බුදු ශාසනය දිනුනේ කියලා කියනවා. එහෙම බුදු ශාසනය දිනු කරන්න තමයි අමාත්‍යංශයක් පවතින්නේ. වත්මන් ගොඩනැගිලිවල සුරක්ෂිතභාවයේ පරිණිවිවල ලුත්තරියා කිරීම ස්වයං පරිණිවිවල රැක ගැනීම ආදී දේවල්. නමුත් කාලයේ ධනේ සමයේ කටකට මේ ශාසනය දියුණු කරගන්නේ අපි පුතග්ජන භාවයේ තුල නම් ඔබට ගොඩනැගිලි වල දියුණුවක් කරන විට ඔබේ හදවතේ පවතින බුද්ධානුශාසනාවේ දියුණුවක් ඇතිවන්නේ නැහැ. ඒසං බුද්ධානුශාසනම් එයි බුදුරුන්ගේ අනුශාසනාවෙහිවත් නිර්දේශය. කුමද්ද සබ්බපාපස්සාකරණං කුසලස්ස උපසම්පදා පදිච්ච පරියෝලපන අන්න ඒ බුද්ධ ශාසනයේ තියෙන හදවතේ ලෝභ දේශ මොහ මූලික කොටගත් පව් නොකරන්ට යාම තවදුරටත් කළ පව් ඉවත් කර ගැනීම සඳහා කුසලස්ස කුසල වචන කියලා තේරුම් ගන්න මේක ධාතු කුසලතා මානසික අකුසලතා කියන වචනේ මා පසුගිය ධර්ම දේශනාවක පැහැදිලි කළ අකුසලතා යන දක්ෂභාවයයි. කුසලතාවයක් කෙනෙකුට සමාජයේ තියෙන්න වෙනවා වෘත්තිය වශයෙන් ඒ දක්ෂභාවය ලෞකිකයි. මොනවත් මෙතන කුසලතාව කියන්නේ එක නෙවෙයි. ප්‍රතිපද කුසලස්ස කියන එකේ කුසලතාවය. බලන්න කුසල කියන වචනේ අයිතිකාරීක මොනවද කියලා. මෝහ හෛරික අනුත්තක්ක උද්දච්ච ලෝභ දිච්ච මාන දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච සීන මිද්ද විචිකිච්ඡා තිබුණද මේවට අකුසල කියලා කියන්නේ. ඒ වෙන්නේ නැහැ. ඒවා දිනු කරගන්න කියන්නේ නැහැ. ඒවා අකුසල කුසලතා නෑ ඒ හැටියෙන්නේ. සද්දා සති හිරි ඔත්තප්ප අදෝස සත්‍ර මජ්ජත්තා කායපස්සද්ධි චිත්තපස්සද්ධි කායලහුතා චිත්තලහුතා ආදී වශයෙන් විදිහටම කියන්න පුළුවන් නැත. මෙවට කියන කුසල කියලා. කුසලතා අන්න ඒව දිනු කර ගැනීමයි කුසලතා කියලා කියන්නේ. මෙතන කියන දෙලෙතන සති මේ වචනේ මතක තියාගන්න. කලාව තිබුණොත් මම ඉදිරියට පැහැදිලි කරන්න. අපි ඊළඟ වචනේ තියන්න වෙනවා. කන සම්පatti. අවසන් වශයෙන් මම කුසලතාවේ හෝ තවත් දෙයක් පැහැදිලි කරන්න. මේ සමාජයේ අපට අහන්න ලැබෙන කාරණයක් තමයි සෙන සම්පත්තියක් ලැබලා තියෙනයි කියන්නේ. මේ සෙන සම්පත්තියේ අපි කතා කරපු ආකාරයෙන් පඹය ඉස්සරලා පෙන්වලා ඉන්නවා. අතනින් කියනවා. අස්කම් විඥානාපදීනේ ඉන්ද්‍රයන් ටික ලබා ඉදීම සෙන සම්පත්තියක්. මේවයි සෙන කියනවා. ඔබ යන්න අක්කන සූත්‍රයට අංගුත්තර නිකායේ බුදුන් ලෝ පහළව සිටියේදී සද්ධර්මීය දේශනා අපටදීදී ඒ පිළිසරණ ලබා ගැනීමට නොහැකි උත්පත්ති ස්ථාන අතක් තියෙන දුෂ්ක්ෂණ කියලා. ඒ අපෙන් නිදී ලබන උපතට කියන අක්කන සම්පත්තිය. ඒක මම මේ පෙර සූත්‍රයක දේශනා කරලා තිබුණා ගන්නෙහි කෙටියෙන් නම් කියන්නම්. ප්‍රේත ලෝක, අපාය, නිරි, රු අසඤ්ඤ ඵල, අබුද්ධෝත්පාදය බුද්ධර්මයේ දේශනා නොවන ප්‍රදේශයක මන්ද බුද්ධික චිත්තා දෘෂ්ටි කුලයක මේ අටක් තියෙනවා. ඔවුන්ට බුදුන්ගෙන් හෝ ධර්මයෙන් වැඩක් නැහැ. මේ අතින් මිදුණ අය තමයි මේ සමාජයේ අද ඉන්නේ. ඔබ අපාය හෝ ප්‍රේත ලෝකෙද අසන්නසාලයකද ඉන්නේ නැහැ. අන්නේ සෙන සම්පත්තිය දුර්ලභයි. ඒ සෙන සම්පත්තිය ලබා ගත්තාම එතනින් එහාට තවත් කරන්න දෙයක් නැහැ. පිළිින් තමයි එතන ලැබලා තියෙන්නේ. දැන් ධර්මය හොයාගන්න තේරුම් ගන්න. අර සෙන අතට ගියොත් ආය ධර්මයේ තිබුණට වැඩක් නැහැ කියලද තේරුම් ගන්න. එන සෙන සම්පත්තියේ සම්බය යනු සක්කම් නාසාදී ඉන්ද්‍රියන් වල සෙන සම්පත්තිය ආකිනුත්. සද්ධර්මය යනු අර දුෂ්ට වූ සෙනය අතෙන් නිදුන ජීවිතයක් ලැබුණයි කියලා තේරුම් ගැනීම. තවත් ටිකක් එහාට යනවා අපි. ඒ තමයි අර අපි පැහැදිලි කරපු මේ ඊළඟ කරුණ. පංචස්කන්ධය ගැන අපි යමු. ඔබ තාමත් මේ සමාජයේ ජීවත් වෙනකොට ඇතැමුන් වෙන අසාවි මේ පංචස්කන්ධය කියලා. ඔන්නේ පංචස්කන්ධය කියන වචනේ අර්ථවත් කරලා තිබෙන්නේ ශරීරය. ඉන්නතුනේ පංචස්කන්ධය කියන්නේ ශරීරය නම් නිර්සතුන්ට නෑ එහෙම එකක්. දෙවියන්ට එහෙම එකක් නෑ. රූපී අරූපී ධර්මයන්ට එහෙම එකක් නෑ. ධන ආහාර වලින් නඩත්තු කරන සිරුරක් තියෙන්නේ නිර්සතුන් මිනිස්සුන් සතුන්. ඒ බුදුන් වහන්සේ ඉගැන්වීමේ රූපී ධානලාභිය පංචස්කන්ධලාභිය අරූපී ධානලාභිය පංචස්කන්ධලාභිය පංචස්කන්ධනේ පංච උපාදානස්කන්ධ අන්න එතන තා කීපතාවක මේක පැහැදිලි කරලා තිබෙන වෙන ධර්මස්වණේ කියලා ගන්නවා මම හිතන්නේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ කියන රූප වෙනයි ස්කන්ධ කියන එකේ තේරුම වහා ඇති නැති වෙන කියන අර්ථය ඒක පහළ වෙන්නේ ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ කයි කියන ස්ථානවල ඇසේ ප්‍රසාදය ඉදිරියට යන ගෝචර රූපය සහ චක්‍ර විඥානය කියන මේ තුන තින්න සංගති තුන ස්පර්ශ වුණාම පහළ වෙනවා එතන රූප රූපේ. ශබ්දේදී කනේ පහළ වෙනවා ශබ්ද රූපේ. ගන්ධේදී නාසයේ පහළ වෙනවා ගන්ධ රූපේ. ඒ රූපේ අපි වේදනාවෙන් සංඥාවෙන් විඳිනවා කියන තැනින් තමයි පැහැදිලි කරලා තියෙන්නේ. දැන් පංචස්කන්ධයේ රූප යනු ඇතැම් පොත්වල වරහන් ඇතුලේ සටහන් කරලා තියෙන පරිදි පඨවි ආපෝ තේජෝ වායුන් හතරෙන් හටගත් කියන ටික සද්ධර්ම ප්‍රතිරූපයක්. කවදාවත් ශරීරේ රූප කොට අරගෙන මේ ගමන යන්න බෑ. රූප යනු අරමුණයි රූප ආරම්මණය සද්ධාරම්මණය. දැන් තේරෙනවද ඔබට මේ රූප කියන ශරීරය අරගෙන පංචස්කන්ධය විග්‍රහ කරන්න ගිය තාක්කල් ඔබ සද්ධර්මයේ නෙමෙයි භවිත කරන්නේ. ඔබ කාමයට රැවටිලා. ඉතින් ගොවියන්ගේ වැඩ බලාපොරොත්තු වෙන ඔබ කාමයයි. ඒ අනාදී මාර්ගතර. ගොවිය ආස්තනනේ බලාපොරොත්තු වෙන එකෙන් කරලා. බුදුජානක මහන්සිය කපිපද අල්බ සූත්‍රයේදී කුසි කර්මය කරන ගොවියා නැත්නම් කපිප ආරජ්‍ය බමුණා එයා නගුල් වේදස් භාවිත කරලා අස්තන වෙලාගෙන අනුභව කරනවායි කියලා. පැහැදිලිද හම් පිටෝ සමන කතාමිත වපාමිත කපිප්පාක වෙච්චාට ගුංජාමි. ආලපෝරු ගාල වතුරුල අස්තන වෙනදලා මම අඳුර අනුභව කරනවා. සම්පි සමන කතස්ත දවතස්සුද කපිප්පාක විශ්වාද නිලස්සෝති. සමනවත් ආලපෝරු ගාල වතුරුල අස්තන නරම නබව. හම්පිකෝ සමන කතාමිත වපාමිත. සමන හම්පිකෝ බ්‍රාහ්මණ බ්‍රාහ්මණේ මමත් සානවා පෝරු ගාල. තෝ ආනෝ පෝරු ගානවත් වටකෝ නගුල් විවස්තේ නැන්නේ මට. අන්න උන්වහන්සේ ධර්මයේ කර්ම දුපයෝගී කරලා මේ සීතෑමේ මේ වැපරීමේ ප්‍රතිඵලයෙන් නිවීම නැමති අස්සන්න බව පැහැදිලි කළා. එහෙනම් අපි ගොවියා දැක්කත් අන්නේ එකයි. ගොවියා අස්සන ලබන්නාසේ සද්ධර්මය භාවිතා කරපුවම ඔබට ඔය නිවීම නැමති ප්‍රතිඵලය ලැබෙන්න වෙනවා. හැබැයි කමයාගෙන් මේක බලාපොරොත්තු වෙන්න එපා. මගේ මේ ධර්ම දේශනාවේ අදාළ බලාපොරොත්තු වුණේ මේ විදිහට මේ කඹයා සහ ගොවියා අතර වෙනස උදව් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට සැබෑ රත්තරන් සහ බොරු රත්තරන් අතර වෙනස උදව් කරගෙන ඔබට බොරු රත්තරන් හඳුන්වා දී සැබෑ රත්තරන් හඳුන්වා දීමයි. අද තවත් මිනිත්තු කීපයක් භාවිත කරමින් පිළිබඳව කතා කරන්නට වෙනවා. බලන්න මේ පිළිබඳව මම කතා කරන්නම්. සම්පත්ති කතා කළා වගේම තවත් මාතෘකාවන් කරන් තිබෙනවා එකක් ගනිමු අපි. මේ සමාධිය ඇවිදිනකොට මේ සමාධිය සමුත කතා කරන විට සැතමුන්ගෙන් අපට අසන්නට ලැබෙනවා මෝග ප්‍රකාශයක්. කොයිද අපාය කියලා එකක් තියෙන්නේ. කොයිද දිවි ලෝකෙ කියලා එකක් තියෙන්නේ. එහෙමකක් නෑ. ඉතින් මේක පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මෝඩයින්ට පෙන්නන්ට බැරි වුණාට ප්‍රඥාවන්තයින්ට මේක පෙන්නන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමින් මේක අවසන් කරමු. ජපන් සෙන් කතාවල තියෙන ලස්සන කතාවක්. අපාය සහ දිව්‍ය ලෝකෙ දොරටු. අහංකාරයෙන් නිලාහංකාරයෙන් හිසෝ දුම්මාදක්. සමුරායිවරයෙක් ඉවත් හමුදා අනුකම්පේක නායකයෙක්. වික්ෂුන් මහන්සියමක් හමුවෙනවා. කිසිදු ගරුතරෝකින් කරව අහනවා හැබැයිද මේ අපායයි දිවි ලෝකෙ දෙකක් තියෙනවා කියලා කියන්නේ. පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. උන්වහන්සේ අපායයි දිවි ලෝකෙ දෙන්නේ නැහැ. නමුත් දොරටු දෙක තියෙනවා. ඒ කොහොමද? මොනවද පළමුව කළා මේ අහංකාරයෙන් ඉදුණු පුද්ගලයා තවදුරටත් කෝප ගන්නවද? මේ කෝප ගැනීම තුළ මේ සමුරායි වලට බලපලක් තිබුණ සමන්ත විරුද්ධ වෙන පුද්ගලයා ඝාතනය කළාට නඩු නැ නීති නැ පවු නැ කියන්නේ බෑ දඬුවම් නැ කියන්නේ. ඒ නිසා මට ගරුරව ගෞරවයෙන් නැසලකෝ මේ හිමිනම මරා ගැනීම යුතුය කියන තීරණයෙන් යුක්තලා කඩුව කොපුවෙන් එළියට දනමින් සිටියා. සංසක කඩුවකුත් තියෙනවානේ. ඒ කඩුවේ මුහත ප්‍රමාණවත් වෙන එකක් නෑ මගේ දෙල්ල කපන්න කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. හොඳින් බලන්න මේක දිහා. පුද්ගලයා ද්වේෂයෙන් නන්ද වී කඩුව කොපුවෙන් පිළියෙට අරගෙන භික්ෂුන් වහන්සේ ඝාතනය කිරීම සඳහා කොටන්න කල්පනා කරනවා. සංසුන්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ඔන්න දැන් ඔය විවර වේ ගණයෙන් ඤාපායක යන දොරටුව. මොකද්ද? ද්වේෂය සහ මෝහය පෙරතිගුණේ. අන්න උට ඥානවන්ත පුද්ගලයෙක් වූ බැවින් අහංකාර වෙලා හිටියත් මේක පොඩ්ඩක් තේරුණා. දැන් අර උණුසුම ගින්න පොඩ්ඩක් සමනේ වෙන නීගණ යනවා. කඩුව පහත් කරනවා, කඩුව කොපුවට දාගන්නවා, ධන ගහනවා, නම්මෙන්ලා නැමිලා වඳිනවා. සස්සඳ පිහිටුවා. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔන්න දැන් ඔය විවෘත වේගනේ ඉන්නේ දිව්‍ය ලෝකෙක අනුදවස්තුව. කඩුවෙන් ඝාතනය කිරීම ලෝභ මෝහකට ගැනීම. ප්‍රියාචාපචාරණ අටපේදී සිදී උත්සන් තිබීම දැන් ධන ගහලා වැඳලා කළේ. දැන් පින්. දැන් ඉතින් ඔබටත් ඔබේ හදවත තුළ හොයාගන්න අපායදී ලෝකේ දොරට තියනවාද කියලා තියෙනවනම් යන්න වෙනවා. මතක තියාගන්න. මේ අපායය තියෙන එක අපි නිකන් අපි කියමුක අපිට එංගලන්තේ හැරලා ගුවන්තුලකට යන්න පුළුවන් කියලා මෙහෙන් විචාරගෙන මේ. එතකොට අපිට එකම ගුවන් ඥානයකින් නැත්තම් විවිධ ගුවන් ඥාන වලින් ඉස්සෙල්ලා එතන බහින්න පුළුවන් එකක් තියෙනවා. ඒක තියෙන තැන. පොබෙදනවා දෙකම පොළවේ හරි උදාහරි පුරාගෙන එක තියෙන තැනක් කියලා. ඒක සමහර අය පොළවට අපාය හම්මන සද්දරම කියලා කවුරුහරි කතාන්නටත් තියෙනවා. ඉන්නතනි තමන්ගේ අපාය තමන් හදාගන්නේ. ප්‍රියලෝක හදාගන්නේ තමන්. මේක පින්පව් දෙක මත සිදුවෙන අනාගත තීරණයක්. බුදුහාමුදුර ධර්ම දේශනා කළේ අපාය යන්නගෙන අපාය නිදෙන්න ප්‍රියලෝක යන්නත් නෙවෙයි ඒත් නොයා නියෙන් දැන් තියෙනවා. එනිසා මේ එකක් තරංග වෙන පුතක් යන භාවයක තමයි අපි තව ටිකක් ඒ ගැන කතා කරමු. මේ පිට සංසාමයන් තුල ලෝභ දේශ මොහ මූලයන් වැරිනවා නම් ඒකට බුදුහාමුදුරුව වදාළනක් පිළිගෙනවා කියලා. ඒ වගේ පුද්ගලයේ නින්දියොත් රාත්‍රියේ කල්පනා කරමින් ඉතිව පුරුසැනසින් දීවිද නිරන්තරයෙන් දෙවි දෙවිදි. මා දන්න සමහර කතාන්තර වල කියනවා මිනිසුන් කියන විදිහක් නෑ සමාජයක. මේවදු වැරදි කරලා සතියක් ඇතුළත මේ ගිය බව. බුදු සමයේ සදාන්න යෝගදී ප්‍රශ්නයක් ඇති කරගත්තාම සමහර අය කියන්නේ වැරුව පිට සුදු වෙලා සුදු නැලි වෙලා පාන් රෝගීන් බවට පත් වෙලා හිටියයි කියලා. අන්න ඒක තමයි දැනෙනවා කියලා. දැන් මේබඳු තත්ත්වයන් තුළ මේ සමාජයේ කල්පනා කරලා බලන්න. බහුතරයක් අය දිව්‍ය ලෝකයට දොරටු හදනවා පේන්නේ අපායට යන දොරටුද? රාජ්‍ය සතු වනාන්තරයට ගොස් හොරෙන්දස් කතාගෙන විකිරීම වෙනත් බලයලත් කොන්ත්‍රාත්වකදී අයත ආකාරයට පරිහරණය කරමින් ගතාපෑම තවත් ආකාරයකින් ගත්කට ගත් කල තමන්ගේ ජීවත්වීමේ අයිතිය තමන්ට තිබෙන බව තේරුම් නොගෙන අන් අයටත් එහෙම ජීවත් වීමේ අයිතියක් තියෙනවා බව තේරුම් නොගෙන තමන් සතුව පිසේ තියෙනා වූ මරකමක් හෝ ආදී දේවල් භාවිතා කොට අසරණින් අහිංසකින් ඝාතනය කිරීම ඇතුළු කොට ඇති තව නොයෙකුත් දේවල් මේ සමාජයේ පවතිනවා. ඔවුන් දැන් අපායට යන දොරටු නිවේද සකස් කරගන්නේ බැලුවම මේ සමාජයේ පාපයෙන් අපරාධවලින් දූෂණයෙන් වංචාවන්ගෙන් පිරීලා ඔවුන් සියලු දෙනා අපායට යන දොරටු නිවේද සකස් කරගන්න දොරටු නිවේද විවර කරගන්නේ විරෝධික යන දොරටු විවර කරගන්න ඉන්න පුළුවන් ඉන්නවා අපට අවශ්‍ය වෙන්නේ මේ දෙකම යන දොරටු වසා දමා කොහෙවත් යන්නේ නැති තැන. ඉතින් ඔබ කතා කරන අදම අවස්ථාවක් නැහැ අවසන්ම තියෙනවා මේ දී කියන්න කැමතියි. පසුගිය කාලය තුල අපේ සිදුන සිදුවීම් කල්පනා කරලා බලන්න. ඒ කාලකෝසේ ක්ලක්ස 4මාරක් නිසා ජීවිත 6ක් නැති කළා. සවල්ගෝසේ ක්ලක්ස 5ක් නිසා වික්ෂුන් වහන්සේලා අලුත් දෙදෙනෙක් නැති කළා. සවල්ගෝසු 4 දෙනෙක් තමන්ට නීති එරෙහිුණයි කියලා පොලිස් නිලධාරී සාධිරුද නැති කළා. අදක් කරගන්න. තව අලුගේසේ තමන්ට අවශ්‍ය ධනය උරුම කරගැනීම සඳහා සොකිය පියා නැති කළා. මේ බඳු අලුගේසු වැඩ කරපු 100ක් කමාරක් දැන් ඉන්නවා බන්ධනාගාරයක. එයින් අලුගේසු නැති වුණේ. නීත්‍යානුකූලව ඒක අලුගේසුවෙක් නැති නිසා. අපට කියනවා නීත්‍යානුකූල වේකල් ගෝසේ සිටියානම් මේ අලුගෝසුන්ගේ සංඛ්‍යාව 50,715 බහිනවා. වර්තමානයේ මේ කාරණය සත්‍ය නැත් අවදොරට ඇතැම් විට එපයි නම් මේ දෙය කරන්න ජනමත විචාරණයක් කියලා බලන්න. ඔය අලුගෝසු ටික හැරුණට අනිත් සියලුම දෙනාය ජනමත විචාරණයට අත උස්සાવી එල්ලුම් ගත ප්‍රයත්නවල කියලා. එල්ලුම් ගත යන මිනිසා මරාගමන තනක් නේ. අපරාධයට දඬුවම් දෙන නීත්‍යානුකූල ස්ථානයක්. පිළිස්තරතුමා පවත් නෙවෙයි කරන්නේ නීතිය ප්‍රයත්න කරේ. අලුගෝසුව පවත්න ඒකාන නීතිය ක්‍රියාත්මක කිරීම, ජනාධිපතිවරයා පවත්න ඒකාන නීතිය ක්‍රියාත්මක කිරීම, සාමකාමී බහුතර ජනතාවගේ යහපත සඳහා. දැන් වැරදි කෙනෙක් එල්ලුම් ගස් කැයිනේ හැංගීම කියලා එල්ලුම් ගහ කියන්නත් කරන්නේ නැහැ කියලා තියෙනවා. දැන් ඔය වැරදි අයද ඔය සියලු අහක තමයි මරුම් කන්නේ තමයි. ඒ අර නීත්‍යානුකූල නොවන අලුගෝසුවන් නිසා නෙවෙයි. මේ යන්නේ සමාජයේ පරිහානිය කරා. මේ යන්නේ දිනුව කරා නෙවෙයි. ඒ නිසා සුරාවට සූදුවට දුරාචාරයට අවසර පත්‍ර නොදී සිටි බෞද්ධ රාජ්‍යයක. ප්‍රණීතියෙන් තහනම් කළ දේවා. ඉතින් අපට අවසන් කරමින් මේ දේ මතක් කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් පාලි භාෂාවෙන් තේරෙන්නේ නැත්නම් මේ කියන බණ කවි සීපද වලින් කියන සුභාසිතේ බාලනම් අහන් ඉන්න මං කියන කතරින්නාතාව දැන් කියලා ඒකක් තියෙනවා. මෙසේ ගියොත් බෞද්ධ මේ රාජ්‍ය තුල අපරාධ නම් බහුල වෙයි. ඒකට ඉඳන් හම්බ වෙන්නේ කටමීති කණෙන්නේ නැත්නම් අවසන් වාක්‍යයක් කියන්නම්. අපිම දන්නේ නෑ මේ නැව අපිත් එක්ක විලෙනකම්. මේකද කරගන්න ඕන අපට? නෑ. එහෙනම් මෙන්න බුදුන් වහන්සේ වදාළ සද්ධර්ම ප්‍රතිරූපක වෙනොත් සද්ධර්මයේ භාවිතා කරනවා. භාවිතා කරව අකුසල් කරන්න ඕන වෙනුවට අකුසලෙන් ඉවත් වෙනවා. කුසලතා පරිපූර්ණ කරගන්න ඕයි. සද්ධර්මයේ සරණින් අදාගෙන ලෝභ දේශ මොහ මූලයන් සේ කරගන්නවා. බුදුන් දවින් අතනදී මෙලොව වශයෙන් නිවන සම්සන පුද්ගලයන් බවට පත් වීම ධර්මීය භාවිතා කරමු. ඉදිරියටත් එම ධර්ම දේශනාවන් අපි තවදුරටත් පැහැදිලි කරමින් ඉදිරිපත් කරන්න කල්පනා කරනු ලබනවා. නිසා හැම දිනාට මේ ධර්ම ශ්‍රෝණියන් සද්ධර්මී සහ සද්ධර්ම ප්‍රතිරූපක අතර වෙනස තේරුම්ගෙන ප්‍රතිරූපක හේවත් සම්යන්ත නොරවටි සරයවත මිනිසා හේවත් සද්ධර්මය හඳුනාගෙන ඒ තුළින් නිවන සම්සන ජීවිතයක් ඇති කරගන්නට හේතු වාසනා වේවා කියන සුභාශිංසමේ ප්‍රාර්ථනය කරමින් ධර්ම දේශනාව සමාප්ත කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ.